บุญธรรมบุญธรรมบุญธรรมวันเดดัมมัมดัมมัมดัมมัมวันเดสังฆัมสังฆัมสังฆัมวันเดบุญธรรมดัมมัมสังฆัมวันเดสัมมันตาจักรวาลิสุอัตรากัจฉันตุเทวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกะมุคคดัมธัมมัสสะวะนะคาโลอะยัมปะทันตาDhammasavane kalo ayam badanta Dhammasavane kalo ayam badanta Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Sandindriyam virindriyam satindriyam samadindriyam panyindriyam imaniko bhikkhave pancha indriyani Gauravaniya Swamin Vahanselage Navasarai Sadahavat Vasanavanta Pinnatuni එනහිම්හි ශ්‍රී රත්න පෞද විහාරස්ථානයේහි වස් කාලයේ නිමිති කොට සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට අහුන්කන් දීමටයි පිනතුන් බලාපොරොත්තු වන්නේ. පිනතුනේ බුදුහාඳුරන්ගේ ධර්මය අහනකොට අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ඕනෑකමින් අවධානයෙන් බණහන්නට ඕන. එහෙම බණ ඇහුවොත් තමයි අපි යහන ඒ ධර්ම දේශනාවෙන් නියම ප්‍රතිඵලය අපට ලැබෙන්නේ. ඉතින් මේ පින්නතුන් සසර හුඟක් පින් කරපු අය. ඒ පිනේ ආනිසංසයක් විදිහට තමයි අපි මේ සද්ධර්ම ප්‍රතිලාභය ලබන්නේ. මේ වාසනා ගුණයට බුදුදහමේ කියන්නේ ෂණ සම්පත්තිය කියලා. මේ පින්නතුන් අහලා තියෙනවනේ නේද? ෂණ සම්පත්තිය. මොහොකටද ෂණ සම්පත්තිය කියලා කියන්නේ? ෂණ සම්පත්තිය කියලා කියන්නේ මොකටද? ඊටාම භාග්‍ය සම්පන්නය පුණ්‍යකාමී අවස්ථාව කියන එකයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. දැන් මේ පිනතුල ෂණ සම්පත්තිය ලබලද තියෙන්නේ? ලබලද තියෙන්නේ? ලබලද තියලා කියලා කොහොමද බලන්නේ අපි? කොමන කාරණායන්ද බලන්නේ තමන් ෂණ සම්පත්තිය ලැබුවද කියලා? මනස ලෝකෙ ඉපදුණු හින්දද බලන්නේ? නැත්නම් සම්බුද්ධෝත්පාද කාලේ ඉපදුණු නිසාද බලන්නේ? ඒ කාරණා තියෙනවා පිනතුනේ. කාරණා 8ක් තියෙනවා. ෂණ සම්පත්තිය පිළිබඳව කරුණු 8ක් තියෙනවා. ඒ 8ෙන් අපි බොහෝ විට 7ක් විතර දැන් ලබලා තියෙන එක හරියි. නමුත් 8වෙනි කාරණාව ලබලා සම්පූර්ණයෙන්ම ෂණ සම්පත්තිය ලැබුවාද කියන එක දන්නේ තමම තමයි. ඒක පින්නතුනේ දැනගන්නේ තමන් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ හරියට ශ්‍රවණය කළ තිබුණොතින්. යම් කිසි කෙනෙක් අපෙන් අහුවොතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද කියලා විනාඩියකින් කියන්න කියලා. කෙටියෙන් කියන්න කියලා කවුරු හරි අහුවොතින් ධර්මය දන්නේ නැති කෙනෙක්. ඔබ මොකද්ද දෙන උත්තරය? චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? විනාඩියකින් එහෙනම් විනාඩි දෙකකින් කියන්න බලන්න. සත්‍ය කියලා වචනේ අපි කියනවා සාමාන්‍යයෙන් පින්නතුනි හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන අපට වචන කියන්න පුළුවන් පිනතුන පටිසම්පාදේ කියලා වචන කියන්න පුළුවන් පටිසම්පාදේ කාරණා ටික ඔක්කොම අනුපිළිවෙලින් 12ම කියන්න පුළුවන් ආර්ය සත්‍ය සතර සම්පූර්ණම කියන්න පුළුවන් අපට සත්‍විස් බෝධිපාරිසයක ධර්ම ටික අනුපිළිවෙලින් පාඩම් කරලා අපට කියන්න පුළුවන් විතරක් නෙවෙයි මුරු ත්‍රිපිටකයේම අටුවා සහිතව කටපාඩම් කරලා කියන්න පුළුවන් හැබැයි එහෙම කිව්වත් බුදුදහම මොකද්ද කියලා කිව්වා වෙන්නේ නැහැ ඒක පිනතුනි කල්යාණ මිත්‍රාශ්‍රය තුනින් ලැබෙන දෙයක් අන්න ඒ සද්ධර්ම ප්‍රතිලාභේ ලැබුණොත් තමයි අපි ෂණ සම්පත්තිය ලැබුණා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච අනිත් සියලුම ශාස්ත්‍රෝරෝගෙන් වෙනස් කාරණයක් දේශනා කළා. අන්න ඒ වෙනස් කාරණේ මොකක්ද කියලා පැහැදිලිවම සඳහන් කළොත් තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපි කියුවා වෙන්නේ. පින්තුනි අපි ඒ කාරණා ටික ටික සාකච්ඡා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ පංච ඉන්ද්‍රිය පිළිබඳව. ඉන්ද්‍රිය ධර්ම 22ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දැන් අපේ ඇස ඉන්ද්‍රිය, අපේ කන ඉන්ද්‍රිය, මේ ආදී ඉන්ද්‍රිය 22ක් ගැන බුදු සමයේ සඳහන් වෙනවා. ඒ ඉන්ද්‍රිය අතුරින් පින්තුනි අද අපි පංච ඉන්ද්‍රිය ගැනයි සාකච්ඡා කරන්නේ. පින්තුනි මොහොකටද ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති කියන එක ප්‍රමුඛත්වයේ දරනවා කියන කාරණය. අපේ ජීවිතයේ දැනට වඩාත්ම ප්‍රමුඛත්වයේ දරන කාරණා මොනවද? යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතයේ දැනට ඉතාම වැදගත්ම කරුණු විදියට ඔබ සලකන කරුණු 10 අනුපිළිවෙලින් ලියන්න කියලා. ඔබ මොනවද ලියන්නේ? දැනට ජීවිතයේ දිනපතා ඔබ ප්‍රමුඛත්වයේ දෙන කරුණු 10 සඳහන් කරන්න කියලා. එහෙම අපිට වචන කියන්න පුළුවන්. ඔබ දවසට වැඩිපුර වාර ගණනක් හිතන්නේ මොන කාරණා ගැනද? ඔබ දවසට වැඩිපුර කාලයක් කැප කරන්නේ කුමක් සඳහාද කියලා එකයි කියන්නට ඕන. ඔව් ඇත්තමයි. ඒක තමයි ඉතාලම අවංකව කිව්වොත් ඒක තමයි උත්තරේ. හැබැයි අපි ඒ කෑම පිළිබඳව අපි හැඟීම තියෙනවා. තිබ්බට හැබැයි අපි පෑ 24ම කෑම ගැන හිතන්නේ නැහැ. කෑම නොගත්තොත් අපේ ජීවිතය පවත්වා ගන්න බෑ. ඒක හරියි. කෑම ප්‍රධාන දෙයක්. ඒක හරියි. ඒ වගේ කරුණු 10ක් අපිට කියන්න පුළුවන් නම් කෑම කියලා කියන්න පුළුවන්. තමන්ගේ රැකියාව, තමන් දැනට කරමින් ඉන්න විභාගය, තමන්ගේ දුව පුතා, තමන්ගේ රූපය ලස්සන කරගන්න දරන උත්සාහය, තමන්ගේ ගෙදරට ගෙවන මෝගේජ් එක ගෙවන විදිය, මාසිකව ගෙවන ගාස්තු, තමන්ගේ වාහනය, මෙන්න මේ ටික තමයි දැනට ජීවිතයේ ප්‍රමුඛත්වය වෙලා තියෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබ දිනකට වැඩිපුර වාර ගණනක් හිතන කාරණේ මොකද්ද කියලා. ඔබේ දරුව ගැනද, ඔබේ මව්දෙමව්පියන් ගැනද, ඔබේ රැකියාව ගැනද, රූපය ගැනද, මෙන්න මේ කරුණු වලට ඔබ ප්‍රමුඛත්වය දෙනවා නම් අන්න ඒ ප්‍රමුඛත්වය දෙන කාරණා වලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. අධිපති ධර්ම කියලා. එතකොට බුදුදහමෙන් අපට මෙතෙන්දී උගන්වන්නේ වඩාත්ම ප්‍රමුඛත්වයේ දිය යුතු කාරණා ගැන. දැන් අපි ප්‍රමුඛත්වයේ දීලා තියෙන කාරණාවල ස්වභාවය කොහොමද? දැන් අපි රූපයට ප්‍රමුඛත්වයේ දීලා තියෙනවා නම් ඒ රූපය කොහොමද ටිකෙන් ටික වෙන්නේ? ටිකෙන් ටික වෙනස් වෙනවා. ටිකෙන් ටික වයසට යනවා, ටිකෙන් ටික හැරමිටිය අතට එනවා. ටිකෙන් ටික මරණාසන්න වෙනවා. කවදා හරි දවසක මේ ශරීරය අත්හරිනවා. මේක දූවිලි තත්ත්වයටපත් වෙනවා. තව වැඩිමනෝ අවුරුදු 100ක් යද්දී ඔබ දැනට ඔය පරිහරණය කරන අප බික්සොන් වහන්සේලා හැටියට අපි පරිහරණය කරන මේ ශරීරෙ මොකද වෙන්නේ? ඔපරවට පස්සෙලා වැලේ දෝවිලි ගන්න ගිහිල්ලා. ඒ වගේම ඔබ අද ඉතාම වැඩිම කාලයක් කැප කරන ඔබේ දරුවා ඔබෙන් වෙන් වෙලා ඇතැම් විටයක් නැවත තව ලෝකයකට ගිහිල්ලා. මෙන්න මේ වගේ අද අපි යම්සි ජීවිතයේ ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා නම් ඒ ප්‍රමුඛත්වයේ දීපු කාරණාවල ලක්ෂණය තමයි අපි ඒ සඳහා විශාල කාලයක් කැප කළත් ඒ ලක්ෂණ අවසන් වෙන්නේ මහලු වීමෙන්, ලෙඩ වීමෙන්, වෙන් වීමෙන්, මරණයෙන්. එහෙම නැති කිසිම දෙයක් නැහැ අද අපි ජීවිතයේ පරිහරණය කරන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිස්සු මහලවීමෙන් නිදහස් කියලා වීමට කියලා කරන්නේ. ලෙඩවීමෙන් නිදහස් වීමට කියලා කරන්නේ මරණයෙන් නිදහස් වෙන්න මරණයෙන් බේරෙන්න කියලා මොනවද කරන්නේ? ඒ වගේම ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙන දේවල් ටිකක් ළඟා කර ගැනීම කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. අන්න එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළේ මහලු නොවන දෙයක් රැස් කරගන්න, ලෙඩ නොවන දෙයක් රැස් කරගන්න, මරණයෙන් මිදෙන දෙයක් රැස් කරගන්න කියලා. එතකොට දැන් අපි ජීවිතේ යමකට ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා නම් 10ක 20ක බරක් යමකට දරනවා නම් ඒක අඩු කරන්න කියලා බුදුදහමෙන් කියන්නේ. ඔබ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, දෝ දරුවන්ගේ වගකීම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒව 10කට හරි 20කට හරි 40කට හරි ඔබ උත්සාහයක් දරනවා නම් ඒව එහෙමම දරන්න. ඒක පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. බුදුදහමෙන් උපදෙස් දෙන්නේ මොහොකටද? අන්න ඒ දැනට කරන යුතුයකම් ටික එහෙමම කරද්දී ඒ ප්‍රමුඛත්වයේ දීපු දෙයට වඩා ඉහළින් තැනකට යම් කිසි කරුණු ටිකක් ඔබේ ජීවිතයේ ඔසවා තබන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. අන්න ඒ ඉහළින් තියන්නේ මොනවද? අද අප සාකච්ඡා කරන මේ පංච ඉන්ද්‍රිය ධර්මවල ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කරුණු අර දැනට තියෙන කාරණාවලට වඩා ඉහළින්ම තැනකින් තියාගන්නවා. හැබැයි වෙනතුනේ බය වෙන්න එපා. එහෙම තියාගත්තා කියලා ඔබේ දැනට කරන කටයුතු වලට බාධාවක් කියලා. දැනට කරන කටයුතු වලට දැනටත් වඩා ආශිර්වාදයක් වෙනවා. දැනටත් වඩා ඒ කටයුතු ඔබට සාර්ථකව කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ සද්ධා දින්දිරේ ධර්ම වැඩෙන පිළිවෙල තමයි අද අප සාකච්ඡා කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපට දිනු කරන්න ඕන කාරණා 37ක් ගැන සඳහන් කරනවා. ඒවට කියනවා අපි 37 බෝධිපාක්ෂික ධර්මයන් කියලා. පින්නතුනි මේ කාරණා කියලා කියන්නේ අපේ ජීවිතයේ වඩාත්ම සතුටෙන් ගත කරන්න කැමති නම් අප විසින් කළ යුතු වැඩි යුතු මාවතක් තමයි මේ දේශනා කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වේගෙන ගත්තොත් අපේ හිතට ලොකු බරක් නේද? මේක වෙහසක් නේද කියලානේ. දැන් අද අපි ගත කරන සතුටු ජීවිතය මේකෙන් නැති වේද කියලා කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් නේ. තින්නුතුණී මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර ඇහුවා. එක බ්‍රාහ්මණයෙක් වරක් අහනවා බුදුහාඳුරනේ, අපි මේ ගොවි සම්පත් කරනවා, ඉගෙන කියා ගන්නවා, රැකී රක්ෂා කරනවා, ඒව ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේවල්. නමුත් ඔබ වහන්සේ මේ ධර්ම මාර්ගයක් දේශනා කරන එකේ ප්‍රතිඵල ලැබෙන හුඟා කාලයක් යනවා කියලා. බුදුහාමුදුර මොකද දේශනා කළේ? බුදුහාමුදුර දේශනා කරන අපි දැන් කරන දේවල් වලට තමයි වැඩිපුර කාලයක් යන්නේ. ඔබ අවංකව බලන්න, ඔබ ලැබපු උපාධිය ලබන්න, උපාධි ධාරියෙක් කියලා ලබන්න වචනේ අහගන්න. ඔබ අවුරුදු කීයක් කැප කළාද? අවුරුදු 15ක්, 18ක්, 20ක් කැප කළා තමයි උපාධි සහතිකයක් ලබාගත්තේ. ඔබට කියලා ගියක් හිමි කරගන්න ඔබ අවුරුදු කීයක් කැප කළාද? ඇතැමිට තවමත් Tamanda කියලා ගියක් නැහෙනි. ඔබේ දරුවගේ සෙනෙහස දකින්න, දරුවගේ සාර්ථකත්වය බලන්න ඔබ අවුරුදු කීයක් ගත කළාද? පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු සතුට ලබන්න කියලා කරන දේවල් මහා වෙහෙසකින් කරන දේවල් කියලා. හරියට බඩගින්නේ ඉන්න කෙනෙකුට වී ටිකක් දෙනවා වගේ, බඩගින්නෙන් ඉන්න කෙනෙකුට උග්ගහක් දෙනවා වගේ දෙයක් කියලා. අන්න එවැනි ලෝකයක පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාන්දෘෂ්ටික දහමක් මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් අකාලික දහමක්, කල් නොයවා විපාක ආනිසංස ලබන්න පුළුවන් දහමක් මේක. ඒ නිසා ධර්මයේ සඳහන් කරනෝ පින්නතුනි මණ්ඩපේයමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ ශාසන බ්‍රහ්මචර්යාව කියන දේ හරියට කුසගින්නෙන් ඉන්න කෙනෙකුට, දැඩි ආහාර අවස්ථාවෙන් ඉන්න කෙනෙකුට හරියට මේ වදයක් අතට දෙනවා වගේ දෙයක් කියලා. පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්ම දැනගත්තොත් තමයි අපි ඇත්තටම සතුට විඳින ක්‍රමය මොකද්ද කියලා දැනගන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි දුකෙන් නිදහස් වෙන ක්‍රමය අපි දැනගන්නේ. අපට පින්නතුනි මනසට දුකක් එනවා නම් ඒ දුක එයි මට හේතුව ඇයි? අපි ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් ඉඳලා මෙන්න මේ කරුණකින් තමයි අපට සැපයක් හරි දුකක් හරි එනවා නම් එන්නේ. දැන් අපි නිකන් ඉන්නකොට අපිට කවුරු හරි උදව් කරපු කෙනෙක් මතක් වෙනවා. ඇතැම් විට ඒක නා මිය ගියා කියන කාරණේ අපට ආරංචි වෙනවා, අපට දුකක් ඇති වෙනවා. තවත් විටක ඇතැම් විට තව කෙනෙක් අපට බැනපු කෙනෙක් මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් හිතේ ලොකු සංවේගයක් අමනාපයක් ඇති වෙනවා. පින්නතුනි මෙන්න මෙතනින් මෙන්න මේ දුක ඇතිවන තැනීම තමයි බුදුරජාණන් වහන්සේ අපට දුක නැති කිරීමේ මාර්ගය දේශනා කළේ. ලෝකේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ පින්නතුනි ලෝභය ద్వේෂය දෙක අඩු කරගන්න කියලා. ඇලීම ගැටීම දෙක අඩු කරගන්න කියලා තමයි සාමාන්‍ය කියන්නේ. අපිත් ඒක කරනව නැත්තේ නෑ. ඒ වගේම ලෝකයේ කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ ලෝභයේ ద్వේෂය අඩු වෙනං ඒක නං සාර්ථකයි කියලා අපි කියනවනේ. බුදුදහම එහෙම කියනවද? ලෝභයේ ద్వේෂයේ දෙක අඩු නැහැ කියලා ඔබ සාර්ථකයි කියලා බුදුදහමේ කියනවද? යම් කිසි සාර්ථකත්වයක් තමයි හැබැයි පිනතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලෙක ලෝභ ద్వේෂ දෙක අඩු නැට විතරක් අපි සාර්ථක වෙන්නේ නැහැ. ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ දෙදෙනා පිනතුනි කොච්චර කාලයකට ලෝභ ద్వේෂ විතරක් නෙවෙයි මුළු පංච නීවරණ දුරු කළා. කොච්චර කාලයකටද? මහා කාල 84,000කට. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයකට අතිශය දීර්ඝ කාලයකට ලෝභ ද්වේෂ දෙක විතරක් නෙවෙයි විචිකිච්ඡාදී පංච නීවරණ දුරු කළා. හැබැයි එහෙම මහා කාල 84,000කට ලෝභයේ ද්වේෂයේ දුරු කරපු ආලාර කාලාමට වඩා සාර්ථකයි ගෘහස්ථ ජීවිතයක් ගත කරපු විසාකාව, ගෘහස්ථ ජීවිතයක් ගත කරපු බන්දුල මල්ලිකාව, ගෘහස්ථ ජීවිතයක් ගත කරපු අනාථපිණ්ඩික සිටුතුමා. ඒ අය අරතරන් ලෝභ දේශ දෙක අඩු නොකරට ඒ අය මෝහය අඩු කරා. කෙනෙක්ගේ සාර්ථකත්වයේ මනින්නේ බුදුදහමේ පින්නතුනි එයා කොයිතරම් දුරට මෝහය අඩු කරාද කියන කාරණේ මත. ඒ නිසා ඔබත් හුඟක් ධර්මයේ දන්නවා. ඔබ ශ්‍රණ සම්පත්තිය ලැබුවාද කියලා, ලැබුවා කියලා ඔබ යම්කිසි කෙනෙකුට කිව්වොතින්, ධර්මයේ දන්න කෙනෙකුට ඔබ කිව්වොතින් ඔබෙන් අහන ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්නයක් අපි කියමු. ඔබේ බුදුහාමර දේශනා කළ ඇස අනිත්‍යයි කියලා. ඇස අනිත්‍යයි කියලා දේශනා කළා. බුදුහාමර පිනතුනේ ඇස අනිත්‍යයි කියලා දේශනා කළේ මොකටද? බුදුහාමර දේශනා කළා ඇස අනිත්‍යයි කියලා. ඔව් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ඔව් බොහොම හොඳයි. මේ ඇස කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් ඇස අනිත්‍යයි කිව්වොත් කියන්නේ අනේ මේ ඇස කලකදී නොපෙනී යනවා, දිරා යනවා, කලකදී මැරුණට පස්සේ මේක නැති වෙලා අලුතු වෙලි යනවා කියලා තමයි කියන්නේ නේ. පින්නතුනි ඒ අනිත්‍ය නෙවේ බුදුහාමුදුරෝ සම්බුද්ධත්වයේදී අවබෝධ කරගත්තේ. ඇස අනිත්‍යය කියලා කියන්නේ ඇස සජීවී වෙන්නේ රූපයේ තියෙන අවස්ථාවකදී. රූපයේ සජීවී තැනකදී විඥානය තියෙනකොට ආලෝකය ආදී මේ හේතු ටික තියෙනකොට මේ මොහොතේ ඇස හටගත්තා. ඉතුරු නැතුව මේ මොහොතේ ඇස නිරුද්ධ වුණා. පින්නතුනි මෙන්න මේකයි බුදුදහමේ කියන අනිත්‍යය. මෙන්න මේ වගේ දහමක් ඇහුවොත් තමයි ඔබ ශ්‍රණ සම්පත්තිය ලැබුවා වෙන්නේ. නැත්තම් අපි හුඟා පොතපත කියවුවා කියලාට විතරක් අපි ශ්‍රණ සම්පත්තිය ලැබුවා වෙන්නේ නැහැ. අපි දානමය පින්කම් කළාට විතරක් ශ්‍රණ සම්පත්තිය ලැබුවා වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ සම්බුද්ධ ශාසනයේ පින්නතුනි අශ්‍රීමත් දානයක් දුන්න කෙනෙක් අසද්දෘශ මහා දානයක් දුන්නා. ඒ තමයි කොසොන් රජතුමා. ඒ කොසොන් රජතුමා අසද්දෘශ මහා දානය දෙනකොට පින්නතුනි ඒ දාණයට සක්‍රීය ලෙස සහභාගී වුණා කෝසල මල්ලිකාව. එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක්කෙනෙක් විතරක් දෙන දානෙ. මේ අසද්දෘශ මහා දානෙට සම්බන්ධ වෙච්ච කෝසල මල්ලිකාවගේ පරලෝක ගතිය ඔබ දන්නවා. ඒ කෝසල මල්ලිකාවටවත් පිනුතුනේ පරලෝක සුගතිගාමි වෙන එක ලෙහෙසි වුණේ නැහැ. මෙන්න මෙහෙම අනතුරක් අපේ ජීවිත ඉදිරිපිට තියෙනවා. එනිසා සාමාන්‍ය පින්කමක් කළා අපට සුගතිගාමි වෙන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා නම් පිනුතුනි ඒක එච්චර සරල දෙයක් නෙවෙයි. මොකද පිනුතුනි අපි ජීවත් වෙන කාලයේහි අපට මතක් වෙන්නේ මේ ජීවිත කාලේ දේවල් විතරයි. අපිට සිහින පේනකොට සිහිනෙදි පේන්නේ මොන සිහිනද? මේ ආත්මභාවයේ දැකපහපු දේවල් විතරයි සිහිනෙදි පේන්නේ. ඒ සිහිනයක් දකිනකොට ඔබට පුළුවන් ද සිහිනය පාලනය කරන්න? අනේ මට බය හීන නම් දකින්න බෑ, සතුටු හීන විතරයි මට දකින්න කියලා ඔබට සිහිනය පාලනය කරන්න පුළුවන්ද? සිහිනය පාලනය කරන්න බෑ. පින්නොතුනි අපට නින්දෙදි පේන්නේ අපි මේ ජීවිතයේ දැකපු සිහින විතරයි. හැබැයි පින්නතුනි අපට මරණාසන්න මොහොතේ ස්වභාවය මොකද්ද? අපට මරණාසන්න මොහොතේ අන්තිම සිතුවිලිද පින්නතුනි මේ අවුරුදු 60 70 විතරක් නෙවෙයි. කල්ප 100 ගානක සිදුවීම් ටික එකම ලයින් එකකට එනවා ඉතාම ක්ෂණික චිත්තක්ෂණයකදී. ඇතැම් විට කල්ප 100කට කලින් කරපු කර්මයක් කුසල කර්මයකින් සුගතිගාමි වෙන්නත් පුළුවන්. කල්ප 10කට කලින් කරපු කර්මයකින් දුගතිගාමි වෙන්නත් පුළුවන්. ඒ තරම් මානසික වේගයක්, සිතෙහි වේගයක් අපේ හිතේ තියෙනවා. එවැනි ජීවිතමයි අපි ගත කරන්නේ. අන්න එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ප්‍රඥාවෙන්ම දුක නිරුද්ධ කිරීමේ මාර්ගයක් දේශනා කළේ. ඒ ධර්මයේ පින්නතුනේ ඔබ හිතන්නේ අමාරුයි කියලා. ඔබ ඊට වඩා අමාරු දේවල් ජීවිතේ කළා තියෙනවා නැත්තේ නෑ. ඔබ බොහෝ දුර ගමනක් ආපු අය. ඉතාම අමාරු අධ්‍යාපන ඉලක්ක පසු කළා. බොහෝ දෙනෙක් එක්ක ඔබ විභාගලියල තරඟ විභාගවලට සහභාගී වෙලා ඔබ හුඟා ජයග්‍රහණ කළා ආපු අය. ඔබේ හිතේ ලොකු ශක්තියක් තියෙනවා. අන්න ඒ ශක්තිය පින්නතුනේ වඩාත්ම ඉහළට දිනු කරගන්න නම් අප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරියටම අපි අස්සා දැනගන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මූලික පදනම තමයි පදනම තේරුම් ගන්න නම් පින්නතුනේක කාරණයක් අපට කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනට ඕන. ඒ වගේ මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් කල්යාණ මිත්‍රයන් ලැබුණට විතරක් වැඩක් නැහැ. අපේ ළඟ කල්යාණ ගුණ තියෙනට ඕන. හොඳ ගුණ තියෙනට ඕන. හොඳ ගුණ නොතිබ්බොතින් කල්යාණ මිත්‍ර අපිත් එක්ක එකට සමීප වෙන්නේ නැහැ. මොනවද අපේ ළඟ තියෙන හොඳ ගති ගුණ? එකක් තමයි නිහතමානීක මානතිමානී බව තියෙනට ඕන. ආඩම්බරේ අඩු වෙන ඕන ටිකක්, මාන්නේ අඩු වෙන ඕන ටිකක්. ඒ වගේම සුවච බව. සුවච කියලා කියන්නේ මොකද්ද? සුවච කියලා අපි සාමාන්‍ය කෙනෙක් කීකරුවේ කියලා නේ. නමුත් වෙනතුනේ කීකරුව බව නෙවෙයි සුවච කියලා කියන්නේ. සුවච බව කියන්නේ පින්නතුනේ ඇක්ටිව් ලිස්නින් කියන එක, සක්‍රීය සවන් දීම කියන එක. කීකරු කියන්නේ තවත් වැඩි හිටියෙක් කියන දයක් එහෙමම කරන එක. ඒක බුදුදහමේ අගය කරනවද? බුදුදහමේ ඒ කීකරු බව අගය කරන්නේ නැහැ. එහෙම කීකරු කෙනෙක් මේ සම්බුද්ධ ශාසනේ හිටියා. ඒ කවුද? අඟුලිමාල එහෙම කීකරු කෙනෙක් ගුරුවරයෙක් කියපු විදිහටම කළා. මොකද්ද කළේ? දහස් ගාණක් මිනිස්සු මැරුවා. සිද්ධාර්ථ තාපසයන් වහන්සේ කීකරුද? කීකරු නම් පින්නතුනේ උන්වහන්සේ බුදු වෙන්නේ නැහැ. උන්වහන්සේ කීකරු වුණා නම් ගිහි ගෙනික් මිල යන්නේ නැහැ. උන්වහන්සේ කීකරු වුණා නම් ආලාර කාලා මුද්දකරාම පුත් අත්හැරලා යන්නේ නැහැ. හැමදාම යාගේ ගෝලෙ වශයෙන් ඉන්නේ. සුවච බව කියන්නේ පින්නතුනේ සාවධානව අහුම්කන් දීමේ ස්වභාවය. ඒක පිළිපදිනවද නැද්ද කියන කතාව නෙවෙයි. දැන් ඔබේ හැම දෙනෙක් ළඟම මේ ගුණය තියෙනවා. ඔබට ඒ නිසා තමයි ධර්මය ඇහෙන්නේ. මේකට කියනවා සක්‍රීය සවන් දීම. ඒ අහන දේ තමන් නොවනේ මෙනෙහි කළා තමන්ගේ ජීවිතයට අදාළ නම් විතරයි තමන් පිළිපදින්නේ. එහෙම වුණොත් තමයි තමන්ගේ ළඟ සුවච බව තියෙන්නේ. එතන කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ප්‍රතිඵල ලැබෙනනම් තමන්ගේ ළඟ අනතිභාවී ගුණය තියෙනට ඕන, සෝජ බව තියෙනට ඕන, ඒ වගේම පරිත්‍යාග සීලත්‍යයක් තියෙනට ඕන. ඒ වගේම පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන ඕන ලක්ෂණ ටික. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවින්න වංකජාතෝ කියලා. එන්න නුවණැති පිරිස් මිනිසුනි අසට කපටි නොවෙන්නට ඕන. අමායාවී මායාකාරී නොවෙන්නට ඕන. න වංකජාතෝ අවංක කෙනෙක් වෙන්නට ඕන. ඔබ අවංක නම්, ඔබ බුද්ධිමත් නම්, ඔබ කපටි නොවන කෙනෙක් නම්, මායාකාරී නොවන කෙනෙක් නම් ඔබට මේ දහමේ අද දවසේ ජීවිතයේ කුමන අඩුපාඩුකම් තිබුණත් ආනන්තර කර්ම හැර ආනන්තරිය පාප කර්ම හැර කුමන අඩුපාඩු තිබුණත් ඒ සියලුම කර්ම චක්‍රයන් ධර්ම චක්‍රයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. එවැනි දහමක් තමයි බුදුහාමුදුරෝ උන්වහන්සේගේ ඥාණයම අවබෝධ කරගත්තේ. එතකොට පින්නතුනි මෙන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට අපට මුලින්ම ලැබෙන අවබෝධය තමයි අපි දන්නවා යමක් හිතා පිරිසිදුව කළොතින් ඒ අපිරිසිදු සිත නිසා කයෙන් සිතින් වචනය කරන දේවල් වලට සමන්ට අකුසල් විපාක ලැබෙනවා, දුක් විපාක ලැබෙනවා. ඒ වගේම තමන් හිත පිරිසිදුව සිතින් කයෙන් වචනයෙන් යමක් කළොතින් තමන්ට ආනිසංස විදියට ජීවිතයේ සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි පින්තුනි සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන මූලික අවබෝධය. මේ අවබෝධය ලැබෙච්ච කෙනා හැකිතාක් දුරට සබ්බ පාපසංකරණං කියන විදිහට අකුසලෙන් හැකිතාක් මිදෙනවා. ඇයි අකුසලෙන් තමයි මිදෙන්නේ? ලෝකෙට බය නිසාද? ලෝකෙට බය නිසා නෙවෙයි, තමන් දන්නවා තමන් හිතාවිරිසුදුව මොකමන හොදයක් කළොත් තමන්ට මේකේ දුක් විපාක විඳින වෙනවා කියලා තමන් ඒකට කැමති නැහැ. අනිත් දේ තමයි පින්තුනි නිතරම හිත පිරිසුදුව තියාගෙන දාන සීල භාවනා පින්කම් කරනවා. එහෙම පින්කම් කර කිරීම සඳහන් කරනවා චිත්තාලංකාර කියලා. හිත ලස්සන කිරීම කියලා, හිත අලංකාර කිරීම කියලා. ඔබ නිතරම අනිත් කෙනෙක් වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක් නම් ඉන්නේ. ඔබ අනිත් කෙනෙක් සඳහා නිතරම මෛත්‍රිය වඩනවා නම්, ඔබ නිතරම හිත එකඟ කිරීමේ භාවනාව පේදෙනවා නම් මෙන්න මේක පින්නතුනි ඔබට ජීවිතයේ සතුට වැඩෙන ක්‍රමයක්. මේ දේවල් වැඩිපුර කරන්න තමන්ට මෙලොව වශයෙන් සතුට වැඩෙනවා, නිරෝගී භාවය වැඩෙනවා, රූපේ ලක්ෂණ වෙනවා, හොඳ යහළ මිත්‍රාදීන් ලැබෙනවා. දිට්ඨධම වේදනීය වශයෙන්ම මේ කර්ම විපාක දීලා පින්නතුනි තමන් කරන අධ්‍යාපනයේ රැකී රක්ෂා මේව වේගයෙන්ම දිනු වෙනවා. මේක පින්නතුනි දහමෙහි පළවෙනි පියවර. මෙන්න මේ පළවෙනි පියවර තමයි පින්නතුනි බොහෝ දෙනෙක් ධර්මය කියලා හඳුනාගෙන තියෙන්නේ. දැන් බෞද්ධ කියලා හිතාගෙන අපි බොහෝ දෙනෙක් හිතාගෙන අපි පන්සල් යනවා, හාමුදුරන්ට මාසෙට දානෙ පූජා කරනවා, කටිනේට මෙච්චර ගානකුත් පූජා කරනවා. ඉතින් දරුවගේ උපන්දිනයටත් අපි පන්සලට ගිහිල්ලා බෝධි පූජාවකුත් තිබ්බා. මේ ටික තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ බෞද්ධ කියලානේ. මේවත් පින්නතුනි වැදගත් තමයි, මේවත් අපි කරන්න ඕන අපට ආශිර්වාද වෙන්න. නමුත් මේ ටික විතරක් ලෝකෙට දේශනා කරන්නේ නෙවෙයි පින්නතුනි, ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරාංශයේ කලපලක්ෂයක් S is maslan dan deela පරිත්‍යාගයක් කළේ. ඒ පරිත්‍යාගයක් කළේ ඊට වඩා ඉහළම තැනකින් අපට බුද්ධිය ලබා දෙන්න. අපේ හිතට යම් කිසි වෙලාවක දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇතිවන්නේ කුමන හේතුව නිසාද, ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා මාර්ගය පැහැදිලිවම දේශනා කරන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණේ. අපට තියෙනතුනි යම් කිසි වෙලාවක මනසට දුකක් ඇති වෙනවා නම් ඇතිවන්නේ කුමන හේතුව නිසාද? අපි ඇසෙන් දැකපු රූපයක් ඒ දැක්කට පස්සේ ඒ රූපය එහෙමම ඉතුරු වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. කනෙන් ශබ්දයක් ඇහුවට පස්සේ ඒ අහපු ශබ්දය එහෙමම ඉතුරු වෙනවා කියලා හිතනවා. දැන් ඔබට යම් කිසි කෙනෙක් ඔබේ ඇසෙන් දැක්කනම් දැකලා එයා ගියත් ඔබ හිතාගෙන ඒක නැත්තම් එහෙමම ඉන්නවායි කියලා. ඒක සම්මුති සත්‍ය යනවා හරියි. නමුත් පින්නතුනි පරමාර්ථ සත්‍යයට යනකොට ඒක යථාර්ථය මොකද්ද? ඇත්තටම පින්නතුනි අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ? අපේ ජීවිතේ ඇත්තටම වෙන්නේ එක වෙලාවක එක මොහොතක එක ඉන්ද්‍රියකින් විතරයි Tamanට අවබෝධය ලැබෙන්නේ. ඇසෙන් රූපය දකිනකොට ඒකට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියන්නේ මේ අවස්ථාවේදී සම්පූර්ණ අධිපති භාවය දරන්නේ ඇස. ඇසෙන් රූපයක් දකිනකොට පිනතුණි ඒ ඇසට රූපය පේන්නේ කොහමද? පෞවිඥානයත් එක්ක සම්බන්ධ වෙලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒ රූපය පේන්නේ බාහිර රූපයේ තියෙන විදිහටයි කියලා. සාමාන්‍යයෙන් මේක තමයි අපි හිතන් ඉන්නේ. ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයෙන් දුකක් හෝ සැපයක් එනවා නම් අපි හිතන්නේ මේ සැප හෝ දුක එන්නේ බාහිරින් කියලා. බාහිර රූපේ නිසා කියලා, ශබ්ද නිසා කියලා. පින්නතුනි මෙන්න මේකේ යථාර්ථය තේරුම් ගැනීම තමයි බුදුදහම අපි තේරුම් ගත්තා කියලා කියන්නේ. අපි කණ්ණාඩියක් ළඟට යනකොට, මුහුණ බලන කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ රූපේ ලස්සන නම් මොකක්ද ඒකින් කියන්නේ? කණ්ණාඩියේ පේන ඔබේ රූපේ ලස්සන නම් මොකක්ද ඒකින් කියන්නේ? ඔබේ මේ පැත්ත ලස්සනයි කියන එක. කණ්ණාඩියේ රූපයට කුමක් හෝ දෙයක් දාගන්න ඕන නම් අපේ පුයර දානවා නම් දාන්නේ කණ්ණාඩියටද? අපේ පුයර දාන්නේ මේ පැත්තේ රූපයට. මේ පැත්තේ රූපයට දානකොට තමයි කණ්ණාඩියේ රූපේ ලස්සන වෙන්නේ. පින්නතුනේ මේ යථාර්ථයම තමයි. අද ඔබට පේන මේ බිත්තිය, මේ බිත්තිය හරහා ඔබට යන්න බෑ. මේ බිත්තියෙන් එහා පැත්තේදී ඔබට දකින්න බෑ, අපට දකින්න බෑ. ඒ දකින්න බැරි අද අපට මේ කර්මයෙන් ලබා දීපු ඇසේ සීමා මෙච්චරයි. හැබැයි කර්ම චක්‍රය වෙනස් වුණොතින් මේ පේන හැ වෙනස් වෙනවා. රූපේ වෙනස් වෙන්නේ නැහැ. රූපය තියෙන විදිහටම තියෙනවා. සතර මහා භූත රූප හොයිට අදාළ දේවල් ඇසේ ශක්තිය වෙනස් වෙලා තමන්ගේ චේතනා සංඛාරාදී අභ්‍යන්තර ආධ්‍යාත්මික ලක්ෂණ වලට අනුව ඇසයි වෙනස් වෙන්නේ. දැන් මේකට හොඳ උදාහරණයක් කියන්නම්. ලෝසක හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට මේ පිණ්ඩ දහල දින ලෝසක හාමුදුරුවෝ ගැන. ලෝසක හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට හිස් පාත්‍රය යන යන්නේ. මිනිස්සු දානේ අරන්ගෙන ඔබෙදන්න. දානේ නොබෙදුවේ නැහැ. දානේ අරන්ගෙන ඔබෙදන්න. දානේ අරන්ගෙන යනට මොකද පේන්නේ? පාත්‍රේ පිරීල කියලා පේන්නේ. බෙදන්න ඉඩක් නැහැ. දානේ බෙදන්නේ නැය ආපහු අරගෙන යනවා. පින්නතුනි මේ කර්ම චක්‍රයේ ස්වභාවය. කර්මයෙන් අපට විපාක දෙන්න තියෙන අපේ ඇසට නම් මේ පැත්ත වෙනස් වෙනවා. ඒකට විපාක දෙන්න තියෙන බාහිරින් හේතුවකින් නම් ඇතැම් විට බාහිරත් යම් අවස්ථාවකදී ආකල්ප වෙනස් වෙනවා. ඒ නිසා පින්නතුනි අද අපට රූප ශබ්ද ආදියක් පේනවා නම් ඇහෙනවා නම් ඒ පේන්නේ ඇහෙන්නේ මේ යථාර්ථය නිසා නෙවෙයි, අපේ කර්ම චක්‍රයෙන් අපිට ලබා දීපු ඇහැට අනුව පේන දෙයක් තමයි මේ පේන්නේ. විද්‍යාඥයෝ තමන්ගේ කැමරා හදන්නේ අපේ ඇහැට අදාළ පේන ටිකට පේන විතරයි ඒ කැමරාවක් හදන්නේ. හැබැයි අතරින් පතර අපේ ඇහැට නොපෙනෙන දේවලුත් කැමරාවට අහු වෙනවා. පින්නතුනි බුදුදහම කියලා කියන්නේ මේ අභ්‍යන්තරේ වෙනස් කරන අභ්‍යන්තරයෙන්ම බාහිර පේන විදියට අපේ චින්තනය වෙනස් කිරීම. මෙන්න මේ චින්තනය වෙනස් වෙන මොකද්ද වෙන්නේ පින්නතුනි? තමන්ට දැනෙනව ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. අපේ ඇහැට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒක යථාර්ථයේ තමයි. ඒක ඒ මොහොතේ හටගන්නවා. ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ අවබෝධය ලැබෙනවා නම් ලැබෙන්නේ තමන්ගේ මේ පැති ඉන්ද්‍රිය වලට අනුව. ඒ වගේම ඒ ලැබපු අවබෝධය කලින් තිමිල මෙතෙන්ට එන දෙයක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි කියන අවබෝධය එනවා. ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන අනිත්‍යතාවය මෙයාට පේනවා. මෙන්න මේ යථාර්ථය ධර්මදේශනා තුලින් අපේ දේශවන් තුලින් අහලා දැනගත්තොත් තමයි අපේ ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මීට කලින් ෂණ සම්පත්තිය ලැබුවද, අද ලැබුවද, කලින් කොයි තරම් දුරට ඔබ ශන සම්පත්තියට හිමිකම් කියන කෙනෙක්ද කියන එක ඔබම බලලා. එනතු මේ දැනුම තමයි අපි ස්වාමීන් වහන්සේ හැටියට අපිත් ගියන් හැටියට ඔබත් යලි යලිත් මේට අදාළ ධර්ම දේශන ඇහුවොත් තමයි අපි ශන සම්පත්තිය ලැබුවා වෙන්නේ. ඒ තරක් නෙවෙයි පිනතුනි. මේ ධම චතුරාර්ය සත්‍යයට අදාළ අනිත්‍යතාවයේ සහිත පටිච්ච සමුප්පාදයේ පදනම් කොට තියෙන මේ ධම ඇහුවොත් තමයි අපි ලෝකයේ බුදුහාඳුරු කෙනෙක් පහළුණාද කියලා දන්නේ. දැනොත් අපි අහලා තියෙනවානේ අපේ අම්මා තාත්තා පොඩි කාලේ අත් දෙක එකතු කරලා පුතේ බුදු සාදුර වඳින්න කියලා හුරු කරපු එක තමයි අපි මේ තාම යන්නේ නේ. ඒක හොඳයි පිනතුනි ශ්‍රද්ධාව. නමුත් හැබෑ ලෙසම ලෝකයේ බුදුහාඳුරු කෙනෙක් පහළුණා කියලා දැනගන්නේ ඒ වෙනස දැනගන්නේ මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගත් ප්‍රමාණයට. මෙන්න මේ යථාර්ථය මුලින් අසා දැනගන්නවා. ඒ අසා දැනගත්තු කෙනා ඊළඟ පියවර විදියට පිනුතුණියට ඕන කරනවා කොහොම හරි මේ යථාර්ථය සම්පූර්ණ ජීවිත අත්දැකීමක් බවට පත් කරගන්න. අන්න ඒ අත්දැකීමක් බවට පත් කරගන්න යන ගමනේදී එයාට මාවතක් අවශ්‍ය වෙනවා, පාරක් අවශ්‍ය වෙනවා, ෂේම භූමියක් අවශ්‍ය වෙනවා, පිහිටා සිටින භූමියක් අවශ්‍ය වෙනවා, ප්‍රතිපදා මාර්ගයක් අවශ්‍ය වෙනවා. අන්න ඒ මාර්ගයට තමයි කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය කියලා. කායානුපස්සන, කායානුව නිතරම සිහිවැය කරනවා, කායට දැන් මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. වේදනානුව නිතරම සැප දුක් ආදී වේදනා මෙනෙහි කරනවා. තමන්ගේ සිතට පහළ වෙන සරාගී විරාගී ආදී සිතුවිලි ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නවා. ධම්මානුපස්සන විදියට තමන්ගේ සිතට පහළ වෙන කුසල අකුසල චේතනා ගැන සංඥා ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්නවා. මේ සතර සතිපට්ඨානය තුල ඉන්න පිනතුනේ මොකද්ද වන්නේ? එයාගේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඍද්ධිපාද වැඩෙනවා. මේ ධර්ම මාර්ගය යන කැමැත්තක් ඇති වෙනවා. ඊට අදාළ සිතුවිලිය දෙනවා, වීරියක් හට ගන්නවා. මග නොමග තේරුම් ගන්න විමසුන් නුවණකින් නිතර මෙයා මෙනෙහි කරමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පිනුදුණියාගේ ළඟ සතර සම්‍යක් ප්‍රදාන වැඩෙනවා. නිතරම අකුසල් වලින් දුර වෙන්න, දැනට තියෙන අකුසල් වලින් දුර වෙන්නත්, නූපන් අකුසල් දුරු කරන්නත් උත්සාහ කරනවා. ඒ වගේම නූපන් කුසල් ඇති කරන්නත්, උපන් කුසල් වැඩි දියුණු කරගන්නත් හැම මොහොතෙම යා ක්‍රියා කරනවා. මේ දහම තේරුම් ගන්න පිණිතුනේ තැනැත්තාට ජීවිතයේ තියෙන වටිනාම දේ මොකක් බවට පත් වෙනවද? යාට ජීවිතයේ තියෙන වටිනාම දේ යාගේ හිත. යාගේ හිත ගැන සම්පූර්ණම අවධානයෙන් ඉන්න යා. කිසිඳු කෙනෙකුට තමන්ගේ හිත අපිරිසුදු කරන්න බැරි විදිහේ මනසක් යා හටග ඇති කර ගන්නවා. කිසිඳු විදියක බාහිර රූප ශබ්ද ආදී අරමුණු නිසා තමන්ගේ හිතේ ලක්ෂණ නැති කරන්න, රාග ద్వේස මොහ ඇතුළත් වෙන විදියට ක්‍රියා නොකරනට තමන් වග බලා ගන්නවා. ඒ වගේමයි සංසාර බොහෝ කාලයක් ඊටාම මහන්සියෙන් දිනු කරපු ගුණධම් ටිකක් ඔබේ මනසේ තියෙනවා. ඔබ සංසාර අනාදිමත් කාලයක් දිනු කරපු ගුණධම් ටිකක් ඔබේ ළඟ තියෙනවා. ඒ ගුණධම් වල ශක්තිය තමයි ඔබේ ජීවිතය කියලා කියන්නේ. ඔබේ හිසේ තියෙන කෙස් ගහක් අරන් බලන්න. නිකමට කෙස් ගහක් අතින් තියලා බලන්න සමහර විට. නියපොත්ත දිහා බලන්න. පින්නතුනි මේ කෙස් ගහක තියෙනවා කල්ප ගානක කර්ම ශක්තිය. ඔය කෙස් ගහ නිකන් වැඩිලා ගියාට ඇතැම් විට අපේ ගියාත්ම භාවයේහි අපේ විඥානයේ වෙනස් වුණා නම් මරණාසන්න මොහොතේ ඔය කෙස් ගහ ඔයිට වඩා වෙනස් දෙයක් වෙන්න තිබුණා. ඔය නියපොත් ඔයිට වඩා වෙනස් දෙයක් වෙන්න තිබුණා. කර්ම චක්‍රේ පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් අපි පින්නතුනේ මේ තරම් ලස්සන ජීවිතයක් ලබාගෙන, ප්‍රඥාවන්ත ජීවිතයක් ලබාගෙන, වාසනාවන්ත වටපිටාවක් ලැබුවේ නිකන් නෙවෙයි පින්නතුනේ. සසර බොහෝ කාලයක් දිනු කරපු මනසක සිත කනිසංශ විදියට අන්නේ අභ්‍යන්තරය තුල පින්නතුනේ අපේ ළඟ අපමණ වූ ආධ්‍යාත්මික කුසල ශක්තියක් තියෙනවා. ආධ්‍යාත්මික ගුණ සමුදායක් තියෙනවා. අන්නේ ගුණරුවන් ටිකට පින්නතුනේ කිසිඳු කෙනෙකුට හානියක් කරන්න බැරි විදියට, ඒ කිසිඳු කෙනෙකුට පැහැර ගන්න බැරි විදියට ඔබ නිතරම සතිය තුල, සම්මා සතිය තුල පිහිටලින්නට ඕන. එහෙම අන්න ඒ ශක්තිය වැඩි කරගැනීම තමයි පින්නතුනේ බුදුදහමෙන් කරන්නේ. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට යා සතර රීතිපාද වඩනවා, සතර සම්‍යක් ප්‍රධාන වඩනවා. ඒ වගේමයි පින්නතුනේ තැනැත්තා ඒ ධර්ම මාර්ගයේ දිගින් දිගටම ඉඳීමේ මේ ආනිසංස විදියට, එයාගේ බල ධර්ම විදියට ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ බල ධර්ම වැඩෙනවා. ශ්‍රද්ධාදී කරුණු බලයක් විදියට, ශක්තියක් විදියට ජීවිතය තුළ යාගේ වර්ධනය වෙනවා. ඒ බලයක් හැටියට ක්‍රියාත්මක වන මේ ශ්‍රද්ධාදී කරුණු ඊළඟට ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? තමන්ගේ ජීවිතයේ සම්පූර්ණම හසුරුවන්නේ මෙන්න මේ කාරණා පහෙන් තමන් ඊළඟට. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන්ම හැම වෙලාවෙම තමන් ඉන්නේ බුදුහාඳුරෝ පිළිබඳව සිහියත් එක්ක. ධර්මය, සංඝරත්නය මෙන්න මේ කරුණු තමයි තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය බඩපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ හදමඩලෙහි නිතර වාසය කරන කෙනෙක් බඩපත් වෙනවා. ධර්මයෙන් කරුණු නිතරම ගලප ගලප බලනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ මොනවද? දුක ඇතිවෙන, නිරුද්ධ වෙන හැටි කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා වෙන්නේ කොහොමද? හිත පිරිසුදු කරනකොට කොහොමද සැප විපාක ලැබෙන්නේ? හොඳ කර්ම කරාම ලැබෙන හොඳ ආනිසංස මොනවද? මේ ආදී කරුණු තමන් ජීවිතේ දැනට කරන කරුණු සම්බන්ධ කර කර තමන් බලනවා. පින්නතුනි මෙන්න මේක සද්දේන්ද්‍රිය තමන්ගේ ළඟ වැඩෙනවා කියලා තමන්ටම බලන්න පුළුවන් කාරණයක්. පින්නතුනි මෙතෙන්දී ප්‍රධානම දෙයක් තමයි බුදුහාමුදුරුවෝ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා පිළිබඳව ශ්‍රද්ධාව ඇතිවන්නේ. සාමාන්‍ය කෙනෙකුට නම් ඇතැම් විට බුදුරැස් දැකලානේ, ලයිට් පත් වෙනවා දැකලා, අපි පොඩි කාලේ වෙසක් පූඩු දැකලානේ, භක්ති ගීත අහලා පහන් පත්තු කළා. ඒවට තමයි සාමාන්‍යයෙන් අපි මුලදී ශ්‍රද්ධාව ඇති වුණේ. බෝධි පූජා වලට ගිහිල්ලා ඒවත් අපට අවශ්‍යයි. නමුත් පින්නතුනි මේ ශ්‍රද්ධාව ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් විහිදෙනවා කියලා මෙහෙ කියනකොට ඔක්කොම අය මෙහෙ දුවන් එනවා. බැරි වෙලාවත් වෙනත් ආගමකගේ සාස්තුරවරයෙක්ගේ පිළිමයකනොත් විහිදෙනවා කිව්වොත් ඊට පස්සේ එහෙ පැත්තට දුවනවා. තවත් ලොකු කන්දකින් රැස් විහිදෙනවා කිව්වොත් ඒ පැත්තට දුවනවා. තව ඇතැම් විට බෝධියකින් වෙන බුදුහාර වගේ රූපයක් ගහේ තියෙනවා කිව්වොත් ඒ පැත්තට දුවනවා. පින්නතුනි මේකට කියනවා වනේ අන්ද ගජෝ විය කියලා. කැලෙහි අතරමං වේ ඡාන්ද ඇතෙක් වගේ කියලා. හැම පැත්තටම අපි ජීවිතයේ දුවන, දුවල දුවල වෙහෙසටපත් වෙනවා. පින්නතුනි නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියලා. යම් කිසි තැනැත්තෙක් දකිනව නම් තමන්ගේ මේ ඇස, කන, ආදී මේ ඉන්ද්‍රිය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් මේක. හැබැයි ඒක කලින් තිබෙලා දැක්කට පස්සේ තිතුරු වෙනවා කියලා හිතුවොත් මේක දුකයි කියලා ඒ මාර්ගය දැනගත්තොත් ඒක නැත්තා. ඒකෙන් හැකිතාක් දුරට මේ අවිද්‍යාවෙන් දුරු වෙන්න උත්සාහ කරනවා. සත්‍ය ලෙසම ජීවිතයේ සිදුවන යථාර්ථය හිතන්නට යා පෙළමෙනවා. පෙළමෙන්න පෙළමෙන්න පිනතු යාට ජීවිතයේ එන්න එන්නම දුකෙන් නිදහස් වෙන ගතිය අඩු වෙනවා. දැන් යම් කිසි වෙලාවක බැනපු කෙනෙක් මෙතෙන් එන්න පුළුවන්. ඔබට බැනපු කෙනෙක්, සාමාන්‍ය කෙනෙක් බැනපු කෙනෙක් එනකොටම මේ වැස්ස ඔක්කොම ඉන්ද්‍රිය ටික වෙනස් වෙනවා. දැන් වර්ණ මහත්තයා විතරයි එන්නේ. ආපු ගමන් මාය කලින් බැනපු කෙනාවල් දවසේ පන්සලේදී අර කෑම කනලා මට බැනපු කෙනා තමයි ඔය එන්නේ. ඒ ඔක්කොම ටික නිර්මාණය කරගන්නවා. පින්නදී සම්පූර්ණ මේ අතීත සිද්ධියට අපි යනවා. ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා. අර මිනිස්සු දැන් ඒක දන්නේත් නැහැ. එහෙම වරදක් වුණාද කියලා දන්නේවත් නැහැ. ඇතැම් විට එතන ඒ අවස්ථාවේදීම අපේ ළඟ ඉන්න තව කෙනෙක් අර කෙනා හුඟක් උදව් කරපු කෙනා. යා ඉස්සරහින් අනේ කොහොමද ඉතින් ඔයා ඉදා මට මෙච්චර උදව්වක් කරා නේද කියලා. යා සතුට වෙනවා. පින්නතුනි බාහිර රූපේ නම් දුක ආවේ දෙන්නටම අර වගේ කේන් තියන්න ඕනනේ. තව කෙනෙක් ඉන්නව එතන මෙයා කොහොමත් මෙයා අඳුරන්නේ නැහැ. යාට සැබක්වත් දුකක්වත් මොකුත් නැහැ. යා මැදිහත්ව බලාගෙන මොකද්ද වෙන්නේ කියලා. පින්නතුනේ මෙන්න දුක හටගන්න විදිය. මෙන්න මෙතෙන්දී අපි බුද්ධිමත් වුණොත් තමයි පින්නතුනේ මෙන්න මේකයි ජීවිතය අර්ථය කියලා තේරුම් ගත්තොත් තමයි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියම ශ්‍රද්ධාව හටගන්නේ පින්නතුනේ. ඒ ශ්‍රද්ධාව හටගත්තු දවසට පින්නතුනේ දැන් වඳින විදියට නෙමෙයි වඳින්නේ අපි. දැන් සාමාන්‍යයෙන් වඳින්නේ සාමාන්‍ය විදිය අර අම්මල තාත්තරගෙන් ලැබිච්ච ආවාසයෙන්නේ දැන් වඳින්නේ. නමුත් පින්නතුනේ ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ දැනගත්තොත් අපි එදාට මුළු හදවතින්ම වඳින විතරක් නෙවෙයි හැම වෙලාවෙම තමන්ගේ හදවතේ බුදුහාඳුරේ ඉන්නවා. මෙන්න මේක පින්නතුනේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියනවා. ශ්‍රද්ධාව ඇතිවන්නේ පින්නතුනේ බාහිර කරුණු වලින් විතරක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ශ්‍රද්ධාවට පත් වෙන්නේ බාහිර කරුණු දිහා බලලා. වරක් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු බ්‍රාහ්මණයෙක් කියනවා බුදුහාඳුරේ මම ඔබ වහන්සේට හරියට පැහැදිලි ඉන්නේ කියලා. බුදුහාඳුරහන මොහොකටද පැහැදිලි ඉන්නේ කියලා. මෙයා කියන බුදුහාඳුර කොහොම පාත්‍රයේ පොඩ්ඩෑනේ වළඳන්නේ? පොඩ්ඩක් වළඳනසම හරියට පැහැදිලා ඉන්නේ කියලා. බුදුහාඳුර කියනවා මම පොඩ්ඩක් වළඳනවා පාත්‍රයේ පුරෝලක් වළඳන වෙලාව තියෙනවා කියලා. ඕක නෙවෙයි පැහැදෙන කාරණේ කියලා. ඊළඟට බුදුහාර බොහොම රෝක්ෂ පාසුරු සිවුරුනේ පාවිච්චි කරන්නේ මම ඒකට පැහැදෙනවා කියලා. බුදුහාඳුර කියනවා මම පාසුරු සිවුරුත් පාවිච්චි කරනවා රජවරු සිටවරු දෙන ඉතාලම සීනිදු ඒවත් මම පාවිච්චි කරනවා. ඕක නෙවෙයි පැහැදෙන හේතුව කියලා. දැන් අපේ පින්තුනොත් එහෙමනේ සමහර විටනේ හාමුදුරුගෙනේ සෙරෙපු නොදානව නම් පයින්ම යනව නම් හරියට පැහැදෙනවනේ. පින්නතුනේ බුදුදහමේ මේ වගේ තැනකින් නෙවෙයි ඉන්නේ. ධම්මචේතිය සූත්‍රයේ සඳහන් වෙනවා කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදෙන කරුණු හතක් කියනවා. ඒ කරුණුනේ එක කාරණයක් තමයි. කොසල් රජතුමා කියනවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂුන් වහන්සේලා ඉතාම ප්‍රසන්න මුහුණින් යුක්තවයි ඉන්නේ. ඉතාම ප්‍රියශීලී වෙන්නේ ශරීරය හරිම ලස්සනයි. නමුත් අනිත් ආගමික ශාස්ත්‍රවරයන්ගේ අනුගාමිකයන් මුහුණ ප්‍රසන්න භාවයක් නැහැ. ඇඟ ඇදිලා ගිහිල්ලා බොහොම දුර්වර්ණ වෙලා ඒ අය බැලුවාම පේනවා එයා කුමන හෝ මානසික රෝගයකින් ඉන්නේ කියලා. එයා නියම විදියට තෘප්තිමත් ආගමික ජීවිත නෙමෙයි ගත කරන්නේ. එයාට මානසික කුමන හෝ පීඩාවකින් ඉන්න අය කියලා මට පේන්නේ කියලා. නමුත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් එහෙම නෙවෙයි. හරිම ප්‍රසන්නශීලී අය. අන්න ඒ ප්‍රසන්නශීලී බව ඇති උනේ මානසික පරිසුද්ධත්වය නිසා. මෙන්න මේ ශ්‍රාවකයන් තුලින් දකින මෙන්න මේ ගුණයට නිසා මම ඔබ වහන්සේගිරේ පැහැදිලා ඉන්නේ කියලා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වරක දුප්පත් කෙනෙකුගේ නිවසක පින්ද ඇතැම් විට වස්වසල තියෙනවා. ගම ගානක ඇතැම් විට. තවත් සමහර විට ගහක් යටක ඉඳලා තියෙනවා. තවත් සමහර වෙලාවක අනාථ පින්දික සිටුතුමා පූජා කරපු දේවරම් වේරෙහි ඒ දේවරම් වේරට ඇතුළු වෙන තැන දාපු කහපට පාපිස්සට විතරක් පින්නතුනි කහවණු ලක්ෂයක් වටිනවා කියලා කියනවා. ඒ වටිනාකම තියෙන බිඳු ලෝකයේ අනිත් මිනිසුන්ට රහතන් වහන්සේ ඒකනොට බුදුරජාණන් වහන්සේට ඒක එච්චර වටින්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් සතර මහා බෝධි රූපදේශ සපන්න විදිහට විතරයි ඒක බලන්නේ. ඒ නිසා පින්නතුනි බාහිර බඩු බාණ්ඩ පරිහරණය කරන විදිය නෙවෙයි බුදුදහමේ කෙනෙක්ගේ අභ්‍යන්තර ගුණය තීරණය කරන්නේ. ඒ තැනැත්තාගේ සිතේ කොයිතරම් ලෝභ ద్వේෂ මොහ අඩුයිද? තෘෂ්ණා දෘෂ්ටිමාන අඩුයිද කියන කාරණේ මතයි කෙනෙක්ගේ සාර්ථකත්වය මනින්නේ. එනිසා අපේ පිනතුන තුඟා කැමැතිය හාමුදුරු දුක් විඳිනවා නන්නේ. ඈ තුඟාක්ම දුක් විඳින හාමුදුරන තරම් තුඟාක් අය පැහැදෙන්නේ. නමුත් පිනතුන බුදුදහම ඊට වඩා ගැඹුරුම තැනකින් බුදුදහම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. එනිසා ශ්‍රද්ධාවට පත් වෙන කෙනා පිනතුනි සතර ඍද්ධිපාද වඩනවා, සතර සම්‍යක් ප්‍රධාන වඩනවා, මෙන්න මේ බල ධර්ම වඩනවා, ඊළඟට ඉන්ද්‍රිය ධර්ම විදියට ශ්‍රද්ධාව ඒ තැනැත්තාගේ ජීවිතයේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. බුදුහාඳුරු කෙරෙහි ගෞරවය, ඒ ධර්මයේ කෙරෙහි ගෞරවය, ඒ සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේ කෙරෙහි ගෞරවය මුළු හදවතින්ම තියෙනවා. සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා කෙරෙහි විතරක් නෙවෙයි පිනතුනි මේ දකින ස්වාමීන් වහන්සේලා කෙනෙක්ෙන් උනත් පිනතුනි අපි ඒ ගුණය දකිනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පිනතුනි ලොකෝ කැපවීමක් කරලා ඉන කෙනෙක්. මුළු ජීවිත කාලයම මුළු ජීවිතයම මේ ශාසනයට කැප කරපු අය. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ දරුවෙක් ඔබට එවන්න පුළුවන් ද එක දවසක් පන්සලේ වැඩ කරන්න? හාඳුරනේ මගේ පුතා බාර ගන්න අද උදේ 6 ඉඳන් හෙට උදේ 6 වෙනකම් පන්සලේ වැඩ ටික ඔක්කොම මේ පුතා ලවා කරන්න කියලා. නැත්තම් ඔබට එන්න පුළුවන් ද බලන්න. ඔබ නොයෙකුත් වැඩ කියන්නේ. පින්නතුනේ මෙවැනි ලෝකයක දවසක් දෙකක් නෙවෙයි පැවිදි වෙච්ච දවස් ඉඳලාම තමන්ගේ අම්මා තාත්තා ගේ දොර ඉඩකනම් මේ සියල්ලක්ම කැප කරලා මුළු ජීවිතේම ආධ්‍යාත්මික දියුණුව සඳහා ලෝකයාගේ ධර්මඥානය සඳහා කැපගොරු පිරිසක් තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉහළ කුලයකින් කෙනෙක් පැවිදි වුණොතින් හුඟක් ධනය තියෙන කෙනෙක් පැවිදි වුණොතින් එයාගේ වටිනාකම වැඩි, දුප්පත් කෙනෙක් පැවිදි වුණොතින් එයාගේ වටිනාකම අඩුයි කියලානේ. සමහරවිට ඔබට එහෙම හිතෙන්න පුළුවන්නේ බුදුහාමුදුර කොහොමද දේශනා කළේ? බුදුහාමුදුර දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඔටුන්නයි අතිපතයි අත්හැරලා මහන වුණත්, දෑකැත්තයි ගොයන් ටිකයි අත්හැරලා මහන වුණත්, ඒ දෙන්නාගේම අභිනිෂ්ක්‍රමණය නික්කම්මය මම සමාන කොට සලකනවා කියලා. රජකුමාරයාට රජ ඔටුන්න අත්හැරලා දාලේ නමාරු නම් ඒ ප්‍රමාණයටම පින්නතුනි ගොවි කුලයේ කෙනෙකුට ගොවියෙක්ගේ පුතෙකුට තමන්ට තියෙන සම්පත් එක අත්හැරලා ඒ තරම්ම ලොකු සටනක් දෙන්න ඕන ලේසි නෑ. අන්න ඒ ගුණය තුලින් සාමින් වහන්සේලා කෙරෙහි පහදිනෝ පින්නතුනි. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන කෙනාගේ පින්නතුනි ජීවිතයේ ආලෝකය මෙන්න මේ තෙරුවන. ඒ වගේම සාමින් වහන්සේලා විතරක් නෙවෙයි ඒ තෙරුවන් සරණ ගියපු විසාකාව, බන්දුල මල්ලිකාව, අනාථමිනිසෙතුමා, චිත්තගෘහපතියා, කුජ්ජුතරා, නන්දමාතාව මේ වැනි අය තමන් චරිතේ ගොලන්ගේ කියවලා මේ අය තමන්ගේ යහළුවන් බවට පත් වෙනවා. මේ යහළුව පිනතුනේ කවදාවත් අපිත් එක්ක අමනාප වෙන්නේ නැහැ. මේ යහළුවන්ගේ තියෙන ගතිගුණ අඩු වෙන්නේ නැහැ. දැන් අද අපිට ඉන්නේ යහළුව කොහමද? අද හොඳයි ගෙලිනවා, හෙට අමනාප වෙනවනේ. අගුණයක් පෙනෙච්ච ගමන් ඉතින් අමනාප වෙනවා. නමුත් පිනතුනේ මේ ආර්යයන් වහන්සේලාගේ ගුණ එන්න එන්නම දිනු වෙන අය මේ. ඒ නිසා ඒ ඇත්ත එක අපිට කවදාවත් සමනාපයක් ඇති වෙන්නේ නැහැ. යාලා අභ්‍යන්තරයෙන්ම ගුණ තියෙන අය, ඒ ගුණයේ දිනපතාම වැඩෙන අය. පින්නතුනේ මෙන්න මේ තෙරුවන කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් අඩ ගන්නෝ, ඒ ශ්‍රද්ධාව තමන්ගේ ජීවිතයේ පළවෙනි අංගය බවට පත් කරගන්නෝ. පින්නතුනේ මෙහෙම හිතුවයි කියලා ඔබ හිතන්න එපා. ඔබ දැන් ඉගෙන ගන්නවා නම්, රැකියාවක් කරනවා නම්, දරුවන්ගේ වැඩ කරනවා නම්, ඒවට දරන උත්සාහය කැපීම අඩුවේ කියලා. පින්නතුනේ එදාට තමයි ඔබ ඇත්තටම දරුවන් සලකන්නේ. එදාට තමයි ඔබ දරුවන්ට ආදරය කරන්නේ. දැන් ආදරය කරනවා කියලා මොනවද අපි කරන්නේ? උගන්වනවා, කෑම ටිකක් දෙනවා, ඇඳුම් ටිකක් දෙනවනේ. පින්නතුනේ මේ ධර්මයේ තේරුම් ගත් දවසට ඔබේ දරුවාගේ කුසට ආහාර විතරක් නෙවෙයි ඔබ දාට, ඒ දරුවගේ මනසටත් ආහාර දෙනවා. ඒ දරුවා දිනපතාම ආධ්‍යාත්මික සුවයෙන් ඉහළම මට්ටමට යවන්නට උපරිම උත්සාහය දරනවා. ඔබේ කුසෙන් බිහිවෙච්ච දරුවෙක්, ඔබේ ලේයින් බිහිවෙච්ච දරුවෙක් ඔබ නිසා නිවන් දකින මාවතට ගියෝතින් පින්නතුනි රජවරු, සිටුවරු, ඇමතිවරු වල ඉන්න දරුවන්ට වඩා ඒ දරුව වටිනවා. මේ සම්බුද්ධ ශාසනයේ බුදුහාඳුරන්ගේ අම්මා තාත්තා දෙනේ වගේම වාසනාවන්ත අය. මේ සම්බුද්ධ ශාසනයේ සරියුත් හාමුදුරන්ගේ අම්මා තාත්තා ඒ වගේම වාසනාවන්තයි. සරියුත් හාමුදුරන්ගේ අම්මා ලෝකෙට රහතන් වහන්සේලා කී දෙනෙක් බිහි කළාද? දරුවෝ 7 දෙනයි, 7 දෙනාම මහණ වුණා, 7 දෙනාම රහත් වුණා. පින්නතුනි ඔබේ දරුවන් මේ කාලේ මේ ලෝකේ පහළ වුණේ හිතන්නේ බායගෙනගෙන රැකියාවක් කරලා ඔබේ මාන්නය වැඩි කරලා යන්න කියලා. දරුවෝ නිසා බොහෝ දෙනාට පින්නතුනි කෙලස් අඩු වෙන්නේ නැහැ, කෙලස් වැඩි වෙනව නේද? දරුවෝ වැඩෙන්න වැඩෙන්න ඔබේ තෘෂ්ණාවයි දෘෂ්ටි මාන්නය ටික වැඩි වෙලා තියෙන අන්තිමට. ඔබත් පල්ලෙහාට ගිහිල්ලා, දරුවත් පල්ලෙහාට ගිහිල්ලා. නමුත් පින්නතුනි බුදුදහම කියලා කියන්නේ දරුවත් එක්ක එකට අත්කල බැඳගෙන මේ ආධ්‍යාත්මික ගමන් මගේ මානසික පාරිශුද්ධත්වයේහි ඉහළටම යන්නට මඟ පෙන්වන දහමක් බුදුදහමෙන් කියන්නේ. අන්න ඒ ශ්‍රද්ධාව ඇති වෙනවත් එකම පිනතුණියට අභ්‍යන්තර සුවයක් දැනෙනවා. ඒ සුවේ නිසාම යා අප්‍රමාදීව මේ ධම්ම තුල යන්නට වීරිය කරනවා. හැකිතාක් දුරට යා අකුසලෙන් දුර වෙනවා. හැකිතාක් දුරට යා සිත පිරිසිදු වෙන දේවල් වල නිතරම යෙදෙනවා. යා කෙනෙක්ගේ හිත හදවන දයක් කියන්නේ කෙනෙක් නොසලකා හරින්නේ නැහැ. කෙනෙකුට අවමන් වෙන දෙයක්කට කියන්නේවත් හැසිරෙන්නේවත් නැහැ. මෙන්න මේ වීරිය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන යාගේ ජීවිතේ. යාගේ ජීවිතේ දැඩි උත්සාහයක් බවට පත් වෙන මෙන්න මේ වීරිය ඉන්ද්‍රිය කියන එක පිනතුණි. එක තැනක වීරිය බල කියලා කියනවා, එක තැනක වීරිය ඉන්ද්‍රිය කියලා කියනවා, එක තැනක කැමැත්ත ඡන්දය කියලා කියනවා, තවත් තැනක වීරිය සම්බොජ්ජංගය කියලා කියනවා, තවත් තැනක සම්මා වායාම කියලා කියනවා. විවිධ තැන්වල විවිධ තලවලින් මේක ස්ථාවර වෙනවා, දිනු වෙනවා. ඒ වගේම පින්නතුනි වීරය විතරක් නෙවෙයි, යා නිතරම සතර සතිපට්ඨානය තුල ඉන්න නිසා යාගේ නිතරම යා සිහියෙන් වැඩ කටයුතු කරන්නේ. යාගේ මතකෙ එන්නෙම දිනු වෙනවා. යා තමන් නිතරම තමන්ගේ සිතට කයට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර සම්පූර්ණ අවධානයෙන් එතනස්සා ඉන්නේ. සතර සතිපට්ඨානය තුල ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරද කියලා. තමන්ගේ පියාගේ ෂේම භූමිය තුල ඉඩමෙහි වාසය කරන්න කියලා. පියාගේ ඉඩම කියන්නේ කොහෙද? පියා කියන්නේ කාටද? පියා කියන්නේ බුදුහාඳුරන්. පියාගේ ඉඩම කුඹුර තමයි, මොකද්ද? සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ තුල ඉන්න කම් පිනතුනි සඳහන් වෙනවා මාරයාට ඔබව පේන්නේ නැහැ, ඔබට මාරයාව පේනවා කියලා. යම් කිසි අවස්ථාවක සතර සතිපට්ඨානේ අයින් වුණා නම් ඒ වෙලෙට මාරයාට ඔබව පේන, ඔබට මාරයාව පේන්නේ නැහැ කියලා. ඒ නිසා පිනතුනි හැකිතාක් දුරට සතිය සිහිය දිනු කරගන්න. ඒ සිහිය දිනුනත් එකම පිනතුනි එයාගේ ළඟ සමාධිය හිතේ එකඟ භාවයෙන් එනම දිනු වෙනවා. පින්නතුනි අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ අපේ උපාදීයෙන්වත්, අපේ රූප සම්පත්තියෙන්වත්, අපේ රැකියාවෙන්වත්, අපි පරිහරණය කරන වාහනයෙන්වත්, අපි උපාදී ලබාගත් විශ්වවිද්‍යාලය අනුවත් නෙවෙයි. බුදුදහමේ අනුව දක්ෂතාවය බලන්නේ කොහොමද? යම් තැනැත්තෙක් තමන්ගේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක කොච්චර වේලාවක් දිගු කාලයක් ඔබ හඳවා තබන දක්ෂද කියන කාරණය මතයි බුදුදහමේ දක්ෂතාවය බලන්නේ. අපි නිතර සඳහන් කරන බුදුදහමේ කියන GPA එක මේක, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක මේක. පුළුවන් තරම් මේකේ කාලය තත්පරේ තත්පරේ හරි වැඩි කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසතිය භාවනාව දිනු වෙන පින්නතුනි තමන්ගේ සතුට අභ්‍යන්තරයේ තියෙන. දැන් අපි සතුට ලබන්න රස්තියාදු වෙනවා. ඇසෙන් රූප එනකම් බලාගෙන ඉන්නවා, කනෙන් ශබ්ද එනකම්, ටෙලිෆෝන් කෝල් එනකම් මග බලාගෙන ඉන්නවා, ඊමේල් එකට ඊමේල් එනකම් බලාගෙන ඉන්නවා. අපේ සතුට තියෙන පින්නතුනි දැන් බාහිර ටික ඔක්කොම අයින් කරවතින්, ඔක්කොම නෙවෙයි අඩුවානේ දුරකතනේ හැරි අයින් කරවතින් අපි අන්ධ වුණා වගේ, අපි අතරමං වුණා වගේ ලෝකෙ තුල. පින්නතුනි බුදුදහම තුලින් කියන්නේ මේ බාහිරට යැපෙන ගති අඩු කරලා අභ්‍යන්තර ආධ්‍යාත්මික සූය තුලින් පුද්ගලයා ඉහෙලට මොස්වා තබන්නයි බුදුදහම අපට දේශනා කළේ. හැබැයි පින්නතුනි වරදවා තේරුම් ගන්න එපා. එහෙම කිව්වා කියලා මේ නවීන සාක්ෂණ අයින් කිරීමවත් රැකිරක්ෂා නොකර නීතිමත් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. වර්තමාන කාලේ හැටියට ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබන්න, ඉහළම තාක්ෂණික යාන වාහන පාවිච්චි කරන්න, හොඳම ලස්සන බඩු භාණ්ඩ පාවිච්චි කරන්න ණය නොවි. හැබැයි ඒ බඩු භාණ්ඩ වලට වඩා ඔබ වටිනාම කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඔබේ හිත අර සියලුම දේවල්ට වඩා වටිනා හිතක් අපි හදාගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි පරිහරණය කරන භාණ්ඩ වලට නියම වටිනාකම අපි ලබා දුන්නා වෙන්නේ. පින්නතුනි අපි කතා කළා සද්ධි ඉන්ද්‍රිය ගැන. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය බවට පත් වෙන ජීවිතයේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙන ශ්‍රද්ධාව. බුදුහාඳුර ගැන කිතන වාර ගාන වැඩි වෙනවා ධර්මයේ සංගයා ගැන. අකුසල් දුරු කරන්නේ කුසල් දිනු කරන්නේ නිතර ව්‍යායාමයක ඉන්නේ. පොඩි දෙයකින් හරි අකුසලෙන් මිදෙන්න පුළුවන් නම් තමයි මගහැරලා යනවා. නිතරම සිහියෙන් ඉන්නවා, නිතරම හිත සමාධිගත කරන්න පොඩි හරි අවස්ථාවක් ලැබුණොත් පිරිසෙන් වෙන් වෙලා ඉන සුළු මොහොත හරි සිත එකඟ කරනවා. වාහනේ තනියම යනවනම් තමන් නැග ගම පඩම් ගන්න මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව කෙනෙකුට හිතෙන්න පුළුවන් වාහනේ අනතුරු වේගල එහෙම වෙන්නේ නැහැ, වෙනතුරු බය වෙන්නේ නැහැ. දැනටත් වඩා හොඳට සාර්ථක වෙනවා මේ ටික. සමාධිය එන්න එන්නම දිනු වෙනවා. සමාධිය විතරක් නෙවෙයි පිනතුනි, සමාගිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා කාරණයක් ධර්මයේ සඳහන් කරනවා. බුදු දහම පිනතුනි සම්මා සමාධිය නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමාධිය නිකන් සමාධියක් නෙවෙයි. මොන සමාධියක්ද? සම්මා සමාධියක්. ඇයි බුදුදහමෙන් දේශිත සමාධියට සම්මා සමාධිය කියලා කියන්නේ? ඒ සමාධිය සිත එකඟ කිරීමෙන් නවතින්නේ නැහැ. ඒ සමාධිමත් වෙච්ච හිතට කලින් තමන් අහලා දැනගත්තු හේතුඵල ධම අනිත්‍යතාවය තමන් ඇප්ලයි කළ බලනවා. හිත සමාධිගත වෙන සුළු මොහොතන තියා කරන්නේ තමන්ගේ ඇසි අනිත්‍යතාවය බලනවා. ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංඛාර වල හැම වෙලාවෙම හටගන්න නිරුද්ධ වෙන මෙන්න මේ අනිත්‍යතාවය බලන වාරය එන්න එන්නම වැඩි කරනවා. පින්නතුනි මෙන්න මේත් එක්ක මේකට කියනවා උදයත්තේ ගාමිනී පඤ්ඤා කියලා. උදය වැය හට ගැනීම නැතිවීම පිළිබඳව නුවණ එන්න එන්නම වර්ධනය වෙනවා මෙයාගේ. වර්ධනය වෙන්න වෙන්න පින්නතුනි ආභ්‍යන්තර දුකෙන් නිදහස් වෙනවා, බාහිර දුක්වලින් නිදහස් වෙනවා. එහෙම දිනු වෙන පින්නතුනි එතනත්තාට අතීත අනාගතයට දෙකට දුවන හිත එන්නෙන මඩු වෙනවා. එයාගේ හිත වර්තමාන මොහොතෙහි අනිත්‍යතාවය පිළිබඳව හිත පිහිටන වේලාව වැඩි වෙනවා. එහෙම වෙන්න වෙන්න පින්නතුනි යාට වයස දැනෙන්නේ නැහැ යාට. එයා මහලු භාවයේ ඉක්මවපු කෙනෙක් යා. ඒ නිසා ඒ අවබෝධයට කියනවා අජර කියලා. අජර කියන්නේ ඒවලට යා වයසට ගිහිල්ලා නැහැ. පින්නතුනි ඔබේ වයස ඔබට හිතෙන ඔබ හිතුවොත්. හිතුවේ නැත්නම් වයස හිතෙන්නේ නැහැ. ඔබේ ඇඟේ තියෙන ලෙඩක් බලන්න. ලෙඩේ ගැන හිතුවොත් තමයි ලෙඩ තියෙන්නේ. පින්නතුනි සම්පූර්ණ මේ ආත්ම දෘෂ්ටිය මත ඉන්නකොට තමයි මේ දුක් ටික තියෙන්නේ. මේ අනිත්‍යතාවය දකින්නවා කියලා කියන්නේ ඒ මොහොතේ සම්පූර්ණ මේ දුක් ටික නිදහස් වුණා කියන එක. මහලු වීමෙන් ලෙඩ වීමෙන් විතරක් නෙවෙයි පින්නතුනි. මේ අනිත්‍යතාවයේ ඉන්න මොහොතක් පාසම මොකද වෙන්නේ? එයා මරණ දුකිනුත් නිදහස් වෙලා ඉන්නේ. කායික මරණයක් වෙනවා. ශරීරය වයසට ගිහිලා මරණයටපත් වෙන එක සම්මුති ලෝක මරණයක්. නමුත් රහතන් වහන්සේට එහෙම මරණයක් කියලා කාරණයක් නැහැ. පින්නතුනි මේ මොහොතේ අපි මරණිනුත් ඉක්මලා ඉන්නේ. අනිත් සියලුම ආගම් දහම් වල මරණෙන් නිදහස් වීම හෝ සසර විමුක්තිය කියන්නේ මරණයෙන් පස්සේ. නමුත් අකාලික වූ සාන්දෘෂ්ටික වූ දහමක් වෙච්ච බුදු දහමෙහි නිවන කියලා කියන්නේ මේ ජීවත් වෙන ඉන්න කාලෙදිමත් විඳින දෙයක්. මෙන්න මේකට පින්නතුනේ ප්‍රඥාව කියලා කියනවා. මෙන්න මේ සද්ධා, විරය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කරුණු තමන්ගේ ජීවිතයේ දැනට ප්‍රමුඛත්වයේ දීපු කරුණු සියල්ලක්ම පසු කරලා ඉහළම තලයට අපේ පත්වල තියෙනවා නම් අන්න අපි එදාට කියනවා අපේ දැන් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා කියලා. දැන් අපේ ඉන්ද්‍රිය ධර්ම වෙලා තියෙන මොනවද? මහලු වෙන දේවල්, ලෙඩ වෙන දේවල්, මරණයට පත් වෙන දේවල්. නමුත් මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කියනව පිනුතුනි මහලු වෙන දේවල් නෙවෙයි, ලෙඩ වෙන දේවල් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පිනුතුනි. අපි යම් කිසි දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට මුණ ගැහුණොතින් ඒ මුණ ගැහිච්ච මොහොතේ බුදුහාඳුර මොකද්ද බලන්නේ? අපේ කුලයද බලන්නේ? අපේ උපාධි ගානද බලන්නේ? මාසික වැටුපද බලන්නේ? ආපු වාහනේද බලන්නේ? ආපු වාහනේ මොන අවුරුද්ද නිෂ්පාදනය කරපු එකද කියලාද බලන්නේ? කියනතනේ මේවනේ මේ බුදුහාඳුර කෙනෙක් බලන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කුට යම් කිසි කෙනෙක් මුණ ගැහුණු ගමම්ම උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝ පරියත්‍ය ඥාණයෙන් බලන්නේ. ඒතනත්තා මෙන්න මේ සද්ධහද ඉන්ද්‍රිය ධර්ම සසරේදී කොයිතරම් දිනු කරපු කෙනෙක්ද කියලා උන්වහන්සේ සම්පූර්ණ මේතනත්තාගේ මනස කියවනවා. එතන ඉඳන් ඉතුරු බණ ටික කියනවා. පින්නතුනි අපේ අතට ගත්ත හැම දෙයක්ම දාලා යන්නේ. නමුත් මේ හිත දිනු කර ලැබපු ආධ්‍යාත්මික ශක්තිය අනිත්‍යතාවයට ලක් වීමෙන් හේතු බල දහම මතින් අපේ ආධ්‍යාත්මික සුවේ කරා සසර භවයෙන් භවය අපි ඉදිරියට ඔසවනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියස අපට ලබා දෙන්න පුළුවන් ඊළම අවබෝධය ලබා දෙන්නටත් උපකාර කරනවා. ඒ විතරක් නෙවෙයි වෙනතුනි. අපි බොහෝ විට හිතන් ඉන්නේ හුඟක් දාන දුනොතින් හුඟක් පින්කම් කළොතින් හුඟක් පොහල් ගානකට පන්සලවල සමාදන් වුණොතින් අපි හිතනවා වෙනතුනි අපි සුගතිගාමී වෙයි කියලා නේද? ඒවත් සුගතිගාමී වෙන කාරණා තමයි. නමුත් ඒක අනිවාර්ය කාරණා වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මෙන්න මේ සද්ධාති ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ධහමක හිටියනම් සතිපට්ඨානය තුල හිටියනම් ආර්ය න්‍යාය අවබෝධයේ මත හිටියනම් පිනතුනේ තැනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම දුරු දිනු වෙනවා. සංඛාර උපේඛා කියලා සූත්‍රයක් තියෙනවා. සංඛාරෝත්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. පිනතුනේ මේ සූත්‍රයෙන් කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරගත්තු කෙනාට සසර ඊළඟ ආත්ම භාවයේ කොයි තැනටද යන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකයට නැවතෙනවද, දිව්‍ය ලෝකයට යනවද, බ්‍රහ්ම ලෝකයට යනවද කියලා තමන්ටම තීරණය කරන්න පුළුවන්. හේතරක් මේ තමන් ඉපදෙන කුලයක් උනන් තමන්ට තීරණය කරන්න පුළුවන්. පින්නතුනි මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළටම දිනු කරගොත් තමයි කවුද ලෝකේ පහළ වෙන. සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් සසර ආපු බෝසත්වරයෙක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළටම දිනු කරපු කෙනා. උන්වහන්සේට මොනවද තීරණය කරන්න පුළුවන්? කාලය, ද්වීපය, දේශය, කුලය, මව. ඉපදෙන්නේ කොයි කාලෙද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉපදෙන රට තීරණය කරන්න පුළුවන්. ඒ රටේ කොයි ප්‍රදේශයේද කියලා තීරණය කරන්න පුළුවන්. අම්මා කවුද කියලා තීරණය කරන්න පුළුවන්. කුලය තීරණය කරන්න පුළුවන්. දැන් අපේ ගෞතම බෝසත්ත්වයන් වහන්සේ මේ කාලේ ඉපදුනේ සස්ත්‍රීය කුලයේ. උන්වහන්සේ තේරුම් ගත්ත සස්ත්‍රීය කුලයේ ඉපදුනොත් තමයි මේ කාලේ සමාජයේ වැඩිපුර යහපතක් කරන්න පුළුවන් කියලා. හැබැයි සමහර බුදුරජාණන් වහන්සේලා සමහර කාලවල පහළ වෙන බ්‍රාහ්මණ කුලයේ. යම් කිසි අවස්ථාවක තුනම් බ්‍රාහ්මණ කුලයේ ඉපදුනහම වැඩි සේවයක් කරන්න පුළුවන් කියලා ඒ අවස්ථාවේදී ඒ කුලයේ ඉපදෙනවා. මේවා සම්මුති ලෝකයේ දේවල්. නමුත් සම්මුති සත්‍යයේ තොලින්දගෙන තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පරමාර්ථ සත්‍ය කරා යන්නේ. ඒ නිසා පින්නතුනේ ඔබ කැමතිනම් ඔබේ මතු අනාගතය තීරණය කරන්න මේ ඉන්ද්‍රිය ධර්ම වඩපු ප්‍රමාණයට පින්නතුනේ අපේ සසර ගමන් මගත් අපට තීරණය කරන්න පුළුවන් මට්ටමට තියෙනවා. ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට පින්නතුනේ ඉන්ද්‍රිය ධර්ම වලින් නවතින්නේ නැහැ. යාගේ බොජ්ජංගෙ වැඩෙනවා. සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා සතියේ ඉඳන් උපේක්ෂාව දක්වා මැදහත් බව දක්වා තමන්ගේ වැඩෙන ගුණාංග දෙකක් අභ්‍යන්තරේ වැඩෙනවා. සතියේ දිනු වෙනකොට මේ ධර්මය හොයාගෙන යන දැඩි උනන්දුවක් ඇති වෙනවා. ඒක වෙන ධම්ම විජය කියලා. ඒත් එක වීරියෙන් යෙදෙනවා. තමන්ගේ කයට ප්‍රීතියක් දැනෙනවා. හිතට ප්‍රීතියක් දැනෙනවා. කය ප්‍රීතිමත් වෙනකොට ශරීරයේ සැහැල්ලු භාවය වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. හිත සමාධිමත් වෙනවා. උපේක්ෂාවේ සිට පිහිටනවා. මේ බොජ්ජංග වැඩෙනකොට පිනුතුන අනිත් පැත්තට මාර්ගාංග වැඩෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම, සති සමාධි කියන මෙන්න මේ ධර්ම තව දුරටත් ඉහළම මට්ටමට දියුණු වෙනවා. පිනුතුන මේ දියුණු වීමේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? තමන්ගේ ළඟ ඉහළම ධර්මතා දෙකක් වැඩෙනවා. දැන් මේ 37ක් ධර්ම තමයි අපි මේ කෙටියෙන් කිව්වේ. පින්නතුන් කරදර වෙන්න එපා, මේ 37ම මතක තියාගන්න ඕනේ කියලා. පින්නතුනේ බුදුහාම දේශනා කරනවා දෙකයි වඩන්න තියෙන කියලා. 37 තිබ්බට ඔක්කොම ටික දෙකක් යටට ගොනු කරන්න පුළුවන්. ඒ මොකද්ද? නොනැති බුද්ධිමත් කෙනෙකු විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන කාරණා දෙකයි. මොකද ඒ කාරණා දෙක සම්මත විදර්ශනා දෙක. හැකිතා ටිකෙන් ටික හිත සමාධිගත කරගන්න කාලය වැඩි කරන්න, ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍යතාවය බලන්න. පින්තුනේ මේ 37ක් තිබුණට දැන් අපි දෙකක් කිව්වට අන්තිමේදී බුදුරජාණන් වහන්සේ කියනවා එකක් වඩනකොට මේ 36ම වැඩෙනවා කියලා. ප්‍රඥාව නැමැති එකම වහල යටතට මේ අනිත් සියලුම ගුණධම් ඇතුළත් කරන්න පුළුවන්. හැම මොහොතකම අපි ඇසෙන් රූපයන් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ, දිවෙන් රසයක් වින්දා කියන්නේ, ශරීරයෙන් පහසක් ලැබුවා කියන්නේ, සිතට සිතුවිල්ලක් ආවා කියන්නේ පෙර නොතිබී ඒ මොහොතේ හේතු තුලින් මේ අවබෝධය අධ්‍යක්ීම ඇති වුණා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන් නුවණක් සිහියක් දිනු කරන්න පුළුවන් නම් මෙන්න මේ ඥානය තුලින් අපට පින්නතුනි සමාධියත් වැඩෙනවා, සතියත් වැඩෙනවා, වීරියත් වැඩෙනවා, ශ්‍රද්ධාවත් වැඩෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපමණ කාලයක් සසර පාරමිතා පුරලා අපේ අම්මා තාත්තා අපට උදව් කළේ අපි බිහි වුණාට පස්සේ, මාගුසේ පිළිසඳ ගත්තට පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් පෙරම් පුරන්න පටන් ගත්තේ සාරාංශංගේ කලබලස්සයට කලින්. ඔබ කෘතඥතාවයේ දක්වනව නම්, කළ ගුණ සලකනව නම්, ඔබ ලෝකයේ කළ ගුණ සලකන්නේ ඉන්න උඩට තියෙන වටිනාම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට අපි කොහොමද කළගුණ සලකන්නේ? බුදුහාමුදුරේ දේශනා කළේ මොකද්ද කියන එක ඉතාම පැහැදිලිව යලි යලි තහල තේරුම් ගන්නට ඕන. ඒ වගේම පින්තුනි, ඒ අහන ධම්ම හැකිතා දවසට හිතේ යොදවන්නට උත්සාහ කරන්න ඕන. ඒ වගේම ඒ ධම්ම තුල ඉඳගෙන හැකිතා දුරට සමත විදර්ශනා දියුණු කරගන්නට ඕන. ඒ දිනු කරනවත් එකම පිනුතුනේ අපේ ජීවිතවල ඇතිවන වෙනස මොකද්ද? අපට නිරෝගී භාවය ලැබෙනවා, දිගාත්‍රි ලැබෙනවා, අපේ දරුවෝ කීකරු වෙනවා, හොඳ ඥාතීන් ලැබෙනවා, රූපේ ලස්සන වෙනවා, අපල නැති වෙනවා, අකුසල කර්ම විපාක නැති වෙනවා, ධනෙ වැඩි වෙනවා. මේ හැමදේම එකයි පිනුතුනේ, යන්නේ හිතන්න එපා ගහක් මුරට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ඉන්න එක විතරයි කියලා. මේ ධහම තුල ඉන්න හැම මොහොතකම තමන් ආධ්‍යාත්මික විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් උත් තමන් දිනනවා. ඒ විතරක් නෙවෙයි, එන්න එන්නම අපි කැමති උනත් නූනත් පින්නතුනි අපි දිනපතාම යන්නේ හැරමිටිය හොයාගෙන යන්නේ. අපි කැමති උනත් නූනත් දැනගෙන හිටියත් නොදැන හිටියත් අපි දිනපතාම සුසාන භූමිය කරා ළඟා වෙමින් ඉන්නේ. අපි කාගෙත් මේ බඩමුට්ටු ටික දැන් සෝදානම් කරමින් තියෙන්නේ. සමහර අයවට අවශ්‍ය කරන ගස් හිටවනවා ඇති, සමහර අය ගස් රෝපණය කරනවා ඇති, සමහර අය ලීරනවා ඇති, සමහර අය පොලිෂ් කරනවා ඇති, සමහර අය දැන් ඒව ලෝරි වලින් ගේනවා ඇති. හිතන්නේපා අපි මේ ගියාට පස්සේ ඒව සෝදානම් කරනවා කියලා, දැම්මම ඔක්කොම තියෙනවා. දැන් ලංකාවේ මම දැන් උපැන්න විවාහ මරණ රෙජිස්ටර් එකනේ. දෙන තුන්දෙනෙන් නැහැ. උපැන සහතිකයේ පුරෝප දවසේ මිනිස් සහතිකයක් තියෙන ෆිල් කරන්න විතරයි තියෙන්නේ. පින්නතුනි මේක තමයි යථාර්ථය. අපි පින්නතුනි මෙවැනි ලෝකෙක ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍ය ලෝකයෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. මේ ඉහෙළම දර්ශනයක් දේශනා කරන බුදුහාමුදුරුවෝ තමන්ගේ අම්මට තාත්තට සලකන කිව්වා. තමන්ගේ නෝනට නෝන කැමතිනම් ඇඳුම් පැනඳුම් ආභරණ තමගේ ස්වාමිදීනට ඒව දෙන්න කියලා තියෙනවා. මේ තරම් විරාගී දහමක් දේශනා කරන බුදුහාමුදුරෝ දරුවන්ට අධ්‍යාපනය දෙන්න කියලා තියෙනවා සිප්පන් සික්ඛාපදෙන්ද කියලා. හැබැයි ඊට කලින් පාපා නිවාරෙන්ති, කල්යාණෙන් නිවේසෙන්ති. දරුවා පවින් මුදවන්න, දරුවා කුසලයේ යොදවන්න. පින්නොතනි බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා රහතන් වහන්සේලා මෙවැනි ඉහළම දර්ශනයක් අවබෝධ කරගෙන හිටිය රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා තමයි බුදුහාඳුර පිරන්ටාට පස්සේ එකතු වෙලා ධර්මයේ සත්‍යඥාන කරලා සංගායන කරලා අවුරුදු 5000ක් නොනැසී යන පුළුවන් විදියට අඛණ්ඩ ස්ථාවරත්වයකින් මේ ධර්ම ස්ථාපිත කළේ මේ අනිත්‍ය සාය පස්සක් කරගෝතුමයන් වහන්සේලා. ලංකාවේ ඉදි කරපු පුරුවන්ඇලි සෑය, ලෝමා ප්‍රාසාදය, ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරපු මේ හැම දෙයකටම පිටුපස්සෙන් ඉඳගෙන උපදෙස් දුන්නේ කවුද? මේ අනිත්‍යතාවය පසක් කරපු රහතන් වහන්සේලා. මේ අනිත්‍යතාවයට පිටුපාලා අනිත්‍ය කියන එක හොඳ නෑ කියන්න, මරණය හොඳ නෑ කියලා කියන අය වැඩ කරන්නේ පින්නොත්නේ අවුරුදු 100කට 200කට හිටලා ගොඩනැගිල්ලක් හැදුවත් අවුරුදු 50 උපරිම 200දී ඒගොල්ලන් ගැරන්ටි අවසන්. නමුත් පින්නොත්නේ මේ අනිත්‍යතාවය පසක් කරපු රහතන් වහන්සේලාගේ ගැරන්ටිය අඩුම ගානේ අවුරුදු 1000කටවත් ඉලක්ක කළා තමයි සාමාන්‍ය ගොඩනැගිල්ලකට උනත් උපදෙස් දෙන්නේ. එතකොට පින්නතුනි අනිත්‍යතාවය අවබෝධ කරගන්න කෙනාද සාර්ථක, අවබෝධ නොකරගන්න කෙනාද? අවබෝධ කරන්න කරන්න පින්නතුනි ප්‍රායෝගික ජීවිතයේ සාර්ථක ගැහුවේ. හිතන්න එපා මේ සමාජෙන් පිටුපාල යනවා කියලා. මේ සමාජයේ තුළු මිදගෙන සමාජයට උපරිම යහපතක් කරමින් එයා තමන්ගේ ආධ්‍යාත්මික සුවය කරා යනවා. මෙවැනි කාලෙක පින්නතුනි අපි ලෝකේ ඉපදෙලා හොඳ බුද්ධියක් ඇතුව ඉපදෙලා හොඳ මෞදෙමෝපියන් ලැබලා හොඳ වාසනාවන්ත වටා පිටාවක් අපි ලැබුවේ පින්නතුනි හිතන්න එපා. ගියක් අරගෙන දරුවෝ ටිකට උගන්නලා වාහනයක් අරගෙන නිකම් මරණයටපත් වෙන්න කියලා. එහෙම මිය ගියාට පින්නතුනි අපේ ජීවිතේ එච්චර වටින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපේ ජීවිතේ වටිනාකම ඉහෙලටම ගන්න. අපේ ජීවිතේ කියන්නේ පින්නතුනි අපේ මිය ගියපු ශරීරයටත් අපේ කෙස් ගස් ටිකට අපේ ඇටකඩු ටිකට වටිනාකමක් දෙනවා බුදුදහමෙන්. රහතන් වහන්සේ කෙනෙක් පිරුණට ආවට පස්සේ ඒ රහතන් වහන්සේගේ කෙස් ටික අරගෙන ඒ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන ධාතු වලින් ස්තූප හදනවා, දාග හදනවා. දැන් පින්නොතින අපි මිය ගියාට අපි එච්චර වටින්නේ නැහැ. අපේ මේ ශරීරය වත්තකවත් දාන සූදානම් නැහැ කට්ටියනේ. අලු ටිකක් අත් තියාගෙන සෝදානක් නැහැ වත්තත් පාළු වෙනවා කියලා. නමුත් පිනතුනි ආධ්‍යාත්මික වශයෙන් අපි දිනු නොතින් එදාට අපේ ඇඟේ තියෙන කෑලේ දාග කරඬු වල තියාගෙන gedara උතුම්ම තැනින් තියාගෙන උදේවස වඳිනවා. අන්න එවැනි මට්ටමකට පිනතුනි අපේ ජීවිත ඉහළම තලයකට ඔසවා තබන්නේ බුදුහාඳුරෝ මෙවැනි ධර්මයක් අපට දේශනා කළේ. ඒ දහම තුලින් පින්නතුනි අපට ලැබෙන ඉහළම දිනුව තමයි දුකෙන් නිදහස් වීම. දුක කියලා කියන්නේ අපි ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට පේන ඇසෙන දේවල් ඒ අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා කියලා අල්ලගත්තොත්. අල්ලගත්තොත් පින්නතුනි අල්ලගන්නවත් එක්කම ඒකට තෑගිටියකුත් හම්බ වෙනවා. මොනවද තෑගි? ලෙඩවීම, මහලවීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ටිකත් එකයි දෙන්නේ. නිකන් දේ විතරක් නෙවෙයි ඉතුරු වෙන්නේ. අපිට පින්නතුනි පුඤ්ඤාවි සංඛාරය තුළින් අපට පින්කම් කරගන්න පුළුවන්. බුදුහාඳුරු මුලින්ම කළේ ස්වර්ග මාර්ගයේ පිහිටන එක පින් කරන්න කියලා. පිනට බය වෙන්න එපා කියලා දේශනා කළා. හැබැයි ඒ පින තුල විතරක් අපි රැඳෙන්නේ නැහැ. අපේ පින ආනිසංස විදියට අපට වාසනාවන්ත දරුවෝ ලැබෙන්න පුළුවන්, හොඳ ස්වාමි භාර්යාවන් ලැබෙන්න පුළුවන්. හැබැයි පින්තුනි ස්වාමි භාර්යාව විතර නෙවෙයි හම්බෙන්නේ අපට. ඒත් එක්කම වයසට යෑම, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ඒ ටිකත් එකයි මේක හම්බෙන්නේ. අන්න ඒ නිසා තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් පහළ වෙලා මේ දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගය අපට දේශනා කළේ. ඒ ධම්මගේ ප්‍රධානම කාරණය තමයි හේතුඵල ධම පටිසම්පාදයේ තේරුම් ගන්න එක, ඇතිවීම නැතිවීම තේරුම් ගන්න එක, අනිත්‍යතාවය තේරුම් ගන්න එක. මේක මුලින් අසා දැනගන්න ඕන සුතමේ ප්‍රඥාවෙන්, ඊට පස්සේ චින්තාමේ ප්‍රඥාවෙන් නැවත නැවතත් එක හිතනට ඕන. භාවනාවේ ප්‍රඥාවෙන් සමදේ දර්ශනා වඩමින් මේ අධ්‍යක්ීම ස්ථාවර අධ්‍යක්ීමක් වඩපත් කරගන්න ගත වෙන හැම මොහොතකම අපි දක්ෂ වෙන්නට ඕන. වෙනතුනි කිසි විදකත් හිතන්නේ බා තමන් වයසට ගිහපු කෙනෙක් කියලා. ආධ්‍යාත්මික ගමන මගේ යද්දී අපි වයස අමතක කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අවුරුදු 7 දී මහා නෙච්චා හිටියා. අවුරුදු 20 දී මහා නෙච්චා හිටියා. අවුරුදු 30 දී මහා නෙච්චා හිටියා. අවුරුදු 60 දී පැවිදිච්චා හිටියා. අවුරුදු 80 දී පැවිදිච්ච බක්කුල හාමුදුරුවෝ හිටියා. අවුරුදු 100 දී පැවිදිච්චා හිටියා. අවුරුදු 120 දී පැවිදිච්ච රාජ හාමුදුරුවෝ සෝනාමෙහි හිටියා. ඒ අවුරුදු 120 දී මහානලක් වෙනතුනේ අප්‍රමාදීව රාත්‍රියේ කාලේ සක්මන් කරමින් මේ සම්බුද්ධ ශාසනය හිමි වෙන කලින් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගත්තා. ඒ නිසා පින්නතුනේ අපේ ජීවිතයේ වයසට යෑම මරණය කියන්නේ මේ ජීවිතය අවසන් වීම විතරක් නෙමෙයි අපට වෙන්නේ. අපි සසර බොහෝ පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා අපි ලැබපු සම්බුද්ධ ශාසනයත් එක්කයි මේ අපට අහිමි වෙන්නේ. ඒකමත කරන්න බා. ඒ නිසා පින්නතුනේ මෙන්න මෙවැනි ලෝකයක අපි මේ ප්‍රඥාව හැකිතාක් දිනු වෙන විදිහේ දර්ශනයක් අපි ඉදිමු. ඒ සඳහා හැකිතාක් දුරට සමත විදර්ශනා වඩමු. ඒ තුළින් හැකිතාක් දුරට ඉන්ද්‍රිය ධර්ම අපේ දෛනික කාලසටහනේ ඉහළට මෙන විදියට අපේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගනිමු. ඒත් එක පින්නතුනේ බෝධිපාක්ෂික ධර්ම 37ම ක්‍රමානුකූලව අපේ ජීවිත තුළ වැඩෙනවා. එන්න එන්නම තමන්ගේ හිත පිපෙන මලක් වගේ ලස්සන වෙනවා. ලෝක අනිත් මල් හැම එකක්ම පිපිලා පරවෙල යනවා. නමුත් අපි මේ ආධ්‍යාත්මිකෝ මේ විකසිත කරගන්නා මල පින්නතුනේ මේ සුවඳ හමන ලස්සන මල නිර්වාණාබෝධේ කරාම හැමදාම විකසිත වෙමින් තියෙන මේක. ඒකයි ආපස්සට නැමෙන්නේ නැහැ මේක. ඒක නිර්වාණාබෝධේ කරාම විකසිත වෙන සමත විදර්ශනාවලින් ඉන්ද්‍රිය ධර්ම වලින් සත්ත බොජ්ජංග වලින් විකසිත වෙන මලක් බවට තමන්ගේ හිතපත් කරගන්න. ඒ සඳහා ඔබට නිරොග් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි ශ්‍රවණය කරා වූ ධර්ම දේශනාවෙන් ඔබට ඇසිය යුතු කරුණු තියෙනවා නම් දහම් ගැටළු තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි පින්තුනි, එහෙනම් අපි මෙතනින් ධර්ම දේශනාව නිමාටපත් කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ගරුතර ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරනවා, පින් දෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවට අපට ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම අපි ඔබ හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. මේ පැයකමාරකට ආසන කාලයක් බොහොමත්ම සාවධානව ඕනෑ කමින් මේ ධර්මය ශ්‍රවණය කළා. පින්තුනි, අපි සසර හුඟා පින්කම් කරලා අපි ඒකලාව පින්කම්වල ඉහළම ප්‍රතිඵලය ලබන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒ පිනේ ඉහළම தත්ත්වය උරගාවරණ අවස්ථාවක් තමයි බණහන අවස්ථාව කියලා කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ දරුවෙක් ලැබෙච්ච අවස්ථාව ජීවිතේ වටිනම අවස්ථාව කියලා. ඒවත් වටිනවා. කෙනෙකුට හිතන්න පුළුවන් තමන් උපාධිගත්තු දවස වටිනාම ජීවිත දවස කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් විදේශගත වෙච්ච දවස වටිනාම දවස කියලා. නමුත් වෙනතුනේ බෞද්ධයන් හැටියට අපි ඊට වඩා ගැඹුරින් ජීවිතයේ දෙස බලනවා. අපේ ජීවිතයේ වටිනාම අවස්ථාව කියලා කියන්නේ පිනුදුනි පින උපරිම වශයෙන් ප්‍රතිඵල ලබා දෙන වෙලාව. ඒ තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව. මිනිසුන් වශයෙන් ඉපදුනත් බෞද්ධ වශයෙන් ඉපදුනත් පිනුතුනි බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙකුට හිතේ දෙන්නේ නැහැ. සමහර කෙනෙකුට ආර්ථික දුෂ්කරතායන විද වෙලාවක් නැහැ. සමහර වෙලාවට තව මොන හරි ප්‍රශ්න. ඒ හැම දෙයකින්ම වැළකීමේ මොකද්ද මේ කියන්නේ? සමහර කෙනෙක් බනහන්නේ නැහැ, දිලි ගන්නෙ නැහැ කියලා බනිනවනේ. පින්නතුනි බැනල වැඩක් නැහැ. ඒ පින මදි වෙනකොට කුමන හෝ කාරණාවකින් වැළකෙනවා. පින තියෙනවා නම් උපදින බෞද්ධ වෙන්න ඕනේ නැහැ. උපදින අබෞද්ධ වුණත් ඒ පින තියෙනවා නම් ධර්මය හොයාගෙන යනවා. දැන් ලංකාව වගේ ආසියානු කරේ රටවල් වලයි ඒ පැත්තින්ද ඉන්දියාවට ඇවිල්ලා, කොරියාවට ඇවිල්ලා, ජපානය හරහා මේ පැත්තට එනවා. මෙහි අය ඉහළේ අධ්‍යාපනය දිනුවෙච්ච අය ඒ පැත්තට හැරෙනවා. හැරලා ඉන්දියාවට ගිහිල්ලා, බුරුමෙට ගිහිල්ලා, තායිලන්තය හරහා ලංකාවට යනවා, කොළඹ හරහා ගිහිල්ලා, නුවර හරහා අලග්ගල කන්දකට යනවා. පින්නතුනි අපි ආයෙ එහාට යන්න ඕන නැහැ. නමුත් පින්නතුනි අපි ඒ ලංකාවේ අයත් ධර්මයේ හැසිරෙන්නට වඩා අපි ඉහලින් මේ පරිසරයේ ඉඳගෙන අපි ධර්මය රකින්නට ඕන. අපිට ඒක කරන්න පුළුවන්. අපිට පිනතුනි මදුරුවෙකුගෙන්වත් හානියක් නැහැ. දැන් ලංකාවේ භාවනා කරන හාමුදුරුවෝ විතරක් නෙවෙයි පාඩම් ගන්න ඇතැතේම මදුරු දැලක් දාගෙන තමයි පාඩම් කරන්නේ භාවනා කරන්නේ. මදුරුව නිසා. ඔබට ඒ ගැන හිතන්නවත් දෙයක් නැහැ. පිනතුනි මේ පහසුකම් වාක් අපි ලබාගෙන තියෙනවා මේ පරිසරය ඉඳගෙන. ඒ වගේම නවීන තාක්ෂණයේ තියෙනවා. තමන් බුද්ධිමත් නම් වඩාත්ම නිවැරදි ධර්ම දේශනා කොතනද තියෙන්නේ කියලා තමන්ට හොයන්න පුළුවන් නුවණක් ඇති වෙනවා. තමන්ට හොඳ කල්යාණ මිත්‍රෝ ලැබෙනවා. ඒ නිසා ධර්මයේ ඉතාම සාරයම ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ ධර්මයේ ඉහළම සාරය ගන්න ගමම්ම පින්නතුනි අපි පින්නතුනි ස්වාමින් වහන්සේලා කෙරෙහි කෘතඥ වෙන්නට ඕන. බොහෝ දෙනාට ධර්ම කාරණා ගැඹුරින් අහනකොටම ඇතමිට හාමුදුරුව අමතක වෙනවා. අහවල් හාමුදුරුව අපට ඒක කියලා දුන්නේ නැහැ කියලා කියනවා. නමුත් පින්නතුනි අපි සංඝයා වහන්සේට ගරු කරනවා අපි මේ නිර්මල ධහම වසර 2500 අධික කාලයක් රැකගෙන ආ මේ ස්වාමින් වහන්සේලා. ධර්මයේ තේරුම් ගන්න පින්නතුනි ස්වාමින් වහන්සේලාට දැනට වඩා සලකනවා, දැනට වඩා ගරු කරනවා. ඔබ දන්නවා ඇති මෑත කාලේ ලෝකයට සුවිශේෂී මෙහෙවරක් බලපෑමක් කරපු කෙනෙක් තමයි ගෝයන්කා තුමා කියලා කියන්නේ සෙන් ගෝයන්කා. එතුමාගේ බහන මධ්‍යස්ථාන මායතන ලෝක රටවල 150කට වඩා තියෙනවා. එතුමා බලන්න ස්වාමීන් වහන්සේලට සලකපු ආකාරය. දැන් එතුමා මිය ගිය අවුරුද්දකට විතර කලින්. නමුත් එතුමා ස්වාමීන් වහන්සේලාට සංඝ දාන දීපු හැටි දැහැටින් සලකවට බලන්න. සමහර ස්වාමීන් වහන්සේලාත් එතුමා යටතේ භාවනා ඉගෙන ගත්තා. නමුත් ස්වාමීන් වහන්සේලා අතිශය ගරු කළා, කෘතඥ වුණා. ඇයි මේ සදහම් පණිවිඩය රැගෙන ආ මේ ස්වාමීන් වහන්සේලා? ඒ නිසා ධර්මයෙන් ඔබ ඉහළට යන්න ඔබේ ළඟ ඇති වෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ස්වාමින් වහන්සේ කෙනෙක් දකින්නකොට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒකත් පින්නුත් අපි ළඟ වැඩි වෙන්න ඕන කාරණයක්. මේ ස්වාමින් වහන්සේලා හරහා අපි දකින්නේ ඒ සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා. මේ ස්වාමින් වහන්සේලා හරහා අපි දකින්නේ අද ලෝකේ සද්ධර්මය කියලා දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් කටපාඩමින් පින්නුත් අවුරුදු 400කට අධික කාලයක් බුදු වර්ෂ 442 තමයි ත්‍රිපිටකයේ ග්‍රන්ථ අඩුව කළේ මාතිල අලු විහාරයේදී. ඒ දක්වාම කටපාඩමේ රැගෙන ආව ඊපස්සේ වසර 2000කට අධික කාලයක් ඉතාම සුරක්ෂිතව මේ ධර්ම පරපුරෙන් පරපුරට රැගෙන ආවා සුවිශාල කැපවීමක් කළා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ගරු කරන්න ඕන, උන්වහන්සේට ලබා දෙන්න පුළුවන් ඉහළම පහසුකම් ටික අපි ලබා දෙන්නට ඕන. මේ ධර්මයේ තව බොහෝ කාලයක් සජීවී කරන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවෙක් බැරි නම් අඩුගානේ මොනවුරු මිනිබිරියෙක් හරේ මේ ශාසනයට යොමු කරන්න පුළුවන් නම් ඒ යුතුයකමත් අපි කරන්නට ඕන. ඒ නිසා ඒවත් ඒ කරුණොත් මතක තියාගන්න ගමන් පින්නතුනේ ඔබ හුඟා සතුටට පත්වන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපි ශ්‍රවණය කළා. ඒ සද්ධර්මය තුළින් අපේ ජීවිතයේහි වඩ වඩාත්ම සතුට සැනසීම ඇති කරගන්න මාවත අපි ඉගෙන ගනිමින් තව තවත් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න උත්සාහ ගනිමු. අද අප සාකච්ඡා කළේ ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳව, පංච ඉන්ද්‍රිය පිළිබඳව. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ ගැන අද අප කතා කළේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රමුඛත්වය, ජීවිතයේ ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙන කරුණු පහක් ගැන අපි සාකච්ඡා කළේ. ඔබ ජීවිතයේ ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්නේ මේ කරුණ පහට නම් ඒ කියන්නේ ඔබේ වීසා එක හරිය කියලා කියන්නේ. පරලෝව සුගතියන වීසා එක හරි. හැබැයි අපේ ජීවිත තුල මේ කරුණ පහ අනිත් ඒවට වඩා පල්ලෙහෙන්නම් තියෙන්නේ. එතකොට අපට ස්ථිරවම කියන්න බෑ සැකසිතයි සුගතිය යන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. යම්කිසි කෙනෙක් මෙන්න මේ කරුණ පහනන් ජීවිතය ඉහළින්ම තියාගෙන ඉන්නේ, ඒක නිකන් ලැබෙන්නේ නැහැ, සතර සතිපට්ඨානය තුළ වෙන දෙයක්. එහෙම ඉන්නව නම් මේ ජීවිතයේ තියෙන නම් සතුට වැඩි වෙනවා. අද අපි ඉන්න මාවතේ පිනතුනි සතුට අඩු වෙන මාර්ගයක අද අපි ඉන්නේ. අද අපි සම්පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්නේ අපේ මේ ශරීරය ගැන. අද අපි සම්පූර්ණ විශ්වාසය තියලා ඉන්නේ අපේ ඥාති මිත්‍රාදීන් දරුවන් ගැන. ඒ සියල්ලක්ම පිනතුනේ අපෙන් අපට අහිමි වෙනවා. අපේ රූප සම්පත්තිය දිනපතාම අහිමි වෙනවා. අපේ නිරෝගී සම්පත්තිය දිනපතාම අහිමි වෙනවා. අපේ දරුවන් දිනපතාම ඈත් වෙමින් ඉන්නේ. ඒ නිසා ඒ සියල්ලට වඩා ඉහළම තැනකින් මේ ඉන්ද්‍රිය ධර්ම තබා ගන්න අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබ හැමට නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. රැස් කරගත් නුතුම් පින්කම යන සංසයෙන් අපනමින් මේගේ ඥාතියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ පින තුන හැම දිනාටම තමන්ගේ ආදරණීය දුව දරුවා ඥාති මිත්‍ර ආදීන් මව්පියන් හැම දිනාම නිදුක් නිරෝගී බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. ඒ වගේම මේ පින තුනට අර්ථයෙන් දරමින් අනුශාසනා කරන ගරුතර ස්වාමීන් වහන්සේලා, අපේ සුමන හාමුදුරන් වහන්සේ, ඒ වගේම වංශානන්ද හාමුදුරුව, මේදංකර හාමුදුරුව, කේමානන්ද හාමුදුරුව, වජිර හාමුදුරුව ඇතුළු ඒ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට තව තවත් මේ පින තුනට මෙවැනි ආගමික සමාජික සේවාවන් කරන්නට උපදේශ අනුශාසනා දෙමින් බොහෝ කාලයක් උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ඉලක්ක සපුරා ගනිමින් දිනෙන් දින උන්වහන්සේලාට මේ සද්ධා දේන්දික ධර්ම දිරු කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්න සලසා දෙත්වාගෙන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලවසෙන් ඉදොක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සෝවියන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිම්භයං සෝකං පන්තාච නිස්සෝකං හන්තෝ සම්දේපි පානිනෝ. හැමදිනාටම තෙරුවන් සරණයි.